සාදු සාදු. 2013 වසරේ 10 මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. මේ වැඩසටහනෙන් අපි දැනගන්නේ මම කවුද? අපි හැමදාමත් අන් අය කවුද කියලා අඳුන ගන්න උත්සාහ කරා. දැන් අපි මේ වැඩසටහනේදී මම කවුද කියන ප්‍රශ්නය නිතරම නගමින් නිතරම පරිශ්‍රණයට භාජනය කරනවා. මේ දුක් විඳින, කලබල වෙන, බය වෙන තැනත්තා කවුද? ඔහුගේ ස්වභාව ලක්ෂණ ආදී කොට ඇති සියල්ල පරිශ්‍රණයට භාජනය කරන්න ඕන. දිනක් තථාගත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණු එක් ගෘහපතියෙක්. ඔහු කීවා, බුදුරජාණන් වහන්ස මට මෙච්චර ගවයෝ ඉන්නවා, මට මෙච්චර කරත්ත තියෙනවා, මට මෙච්චර දරුවෝ ඉන්නවා, මට මෙච්චර දැසි දස්සෝ ඉන්නවා කියලා ප්‍රකාශ කරා. ඒ හැම මොහොතකම මම මමයයි කියලා ආමන්ත්‍රණය කරමින් තමයි ප්‍රකාශ කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මම දන්නවා ඔබට ගවයෝ සිටිනවා, ඒ වගේම දැසි දස්සෝ ඉන්නවා, කරත්ත තියෙනවා, මම දන්නවා ඔබ පොසත් කෙනෙක්. එහෙත් මම නොදන්න එක කාරණයක් තියෙනවා. ඒ නොදන්න කාරණේ මොකද්ද? ඔබ මෙතෙක් මම මම යයි වාර ගණනාවක්ම ආමන්ත්‍රණය කළා. අන්නේ ඒක ගැන නම් මම හරියට දන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා, දේශනා කළා. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන, අපි ජීවිතයේ තුල මම මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරනවා. නමුත් අර මම කියන කාරණේ ගැන අපි හරියට දන්නේ නැතුව තමයි අපිත් මම මම මම කියලා කොච්චර හරි කතා කරන්නේ. ඊළඟට විමසන දේ තමයි, ඔබ මමයයි කියා ආමන්ත්‍රණය කරනු ලබන්නේ ඔබගේ ශරීරයටද, කෙස්වලටද, මස්වලටද, ඇටවලටද, ඇට මිදුළු වලටද කියලා අහනවා. කුමන කොටසකද ඔබ මම කියලා කතා කරන්නේ? මම කියලා ඇඟිල්ල දිගු කරන්න පුළුවන් ඔබගේ කුමන කාරණයකටද කියලා අහනවා. ඥානවන්තව බැලුවොත් එහෙම මමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මේ ශරීරයට. මේ ශරීරය හැම මොහොතකම පවතින මේ ස්වභාව ධර්මයේ ශක්තියෙන් සමග. ඒ වගේම මමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ මොනම ආකාරයකින්වත් මේ බාහිරින් ගත්ත අරමුණු රාශියකට. ඒවා අනුන්ගේ බාහිරේ තිබුණු අරමුණු ටිකක්, නාම රූප දෙකක්. ඒටත් මමයි කියලා ආමන්ත්‍රණය කරන්න බෑ. ඒක බාහිර රූප වශයෙන් ඒව අරගෙන අපි තියෙන නිසා. එනිසා අපි හරියටම සාගත යුතුයි. මම කියන්නේ කවුද කියන කාරණය පිළිබඳව දැන් ඔබ තදින්ම බොහොම උවමනාවෙන් සාගෙන යන්න. මම කියන්නේ කවුද කියලා. මනස මොනතරම් සංකීර්ණ කාරණයක්ද කියනවනම් ආනන්ද හාමුදුරුවන්ට දවසක් බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ අස්ලොන් ගහක් හතකට පලනවා. ඔබ අස්ලොන් දැකලා තියෙනවද? බලල් ලොම් වලටත් වඩා සියුම් ලෝම තියෙන හරිම සිලින්දු ලෝමයක් තියෙන සතෙක්. ඝන ලෝම නෙමෙයි තියෙන අශ්වයාට. ඒ අස්ලොන් ගහක් හතකට පැලුවාම ඇහැට පේන්නේ නැති තරම් වෙන්න පුළුවන්. ඒ හතකට පැලපෝ ඒ අස්ලොන් ගහට ඊතලයකින් දෙපළු වෙන්න විදිනවා. කවදකද? මාස පොය දවසක විදුලි කොටනකොට විදුලි එළියෙන්, විදුලි කොටන්නේ අහසේ, විදුලි සැර තියෙන්නේ, විදුලි කොටනකොට ඒ විදුලි සැර එළියෙන් අරක දැකලා දෙපළු වෙන්න තියන්න ඕන. කරන්න පුළුවන් වැඩක්ද ඔය කිව්වේ? කරන්න බැරි වැඩක් තමයි කිව්වේ. අන්න ඒ වගේ තමයි කිව්වා මේ නිවන කියන ධර්මතාවය අවබෝධ කරගන්න එක ආනන්දය. ඒ කියන්නේ අපි ඒ තරම් සූක්ෂමව මේක තේරුම් කරගන්නට ඕන. වරදින අවස්ථාවල් වැඩි බොහෝමයි. වරදින්නට තියෙන අවස්ථාවල් තමයි හැම පැත්තෙම තියෙන. ධර්මයේ විතරයි අපිට නිවැරදි මාර්ගයට උදව්වක් ගන්න තියෙන එකම පිහිට. මෙතන ගුරුවරයෙක්වත් ශිෂ්‍යයෙක්වත් නැහැ. මෙතන විශේෂයෙන්ම ගුරුවරයෙක් නැහැ. මම ඔබට උගන්වන දෙයක් නැහැ. ගුරුවරයෙක් වෙන්නේ නැති නිසාම ඔබ ශිෂ්‍යයෙක් නොවේ. මෙතන ශ්‍රාවකයෙක් හෝ ශිෂ්‍යයෙක් නොවේ. මෙතන ගුරුවරයෙක් නැහැ, ශිෂ්‍යයෙක් නැහැ. අපි දැනගන්න දෙයක් උත්සාහ කරනව නෙමෙයි. අපි දැනගත්ත බොහෝ දේ දැනගත්තේ කොමටද? දැනුම කොමටද කියලා අපි දැනගන්නවා. එහෙම නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් මෙතන දැනුමක් ලබා ගන්න තැනක් නෙමෙයි. දැනගත්ත බොහෝ දේවල් තියෙනවනේ. ඒ දැනගත්ත දේවල් දැනගත්තේ ඇයි අපි? ඒ දැනුම කුමටද අපිට? ඒ දැනුමින් කුමන කවර ප්‍රයෝජනයක්ද යන්න පිළිබඳව බලනවා. අපි කිසි විටක ලෝකෙට විනිශ්චයක් ලබා දෙන්නේ නැහැ. ඒ විනිශ්චයක් ලබා නොදෙන්නේ මා ඔබට ගුරුවරයෙක් නොවන නිසා. ඔබ විනිශ්චයක් ලබා නොගත යුත්තේ ඔබ මෙතන ශිෂ්‍යෙක් නොවන නිසා. ඒ දහම තුල තියෙන්නේ නිවන. මා ගුරුවරයෙක් වුණොත් ඔබ දෘෂ්ටිගත කළ යුතුයි. ඔබ ශිෂ්‍යෙක් වුණොත් ඔබ දෘෂ්ටියක් ග්‍රහණය කළ යුතුයි, දැනුවත් විය යුතුයි, උගත් විය යුතුයි, ඉගෙන ගත යුතුයි. එනිසා මේ මාර්ගයේ ඉගෙන ගන්න මාර්ගයක් නොවේ, උගන්වන මාර්ගයක් නොවේ. ඉගෙනවීම සහ ඉගෙන ගැනීම කියන කාරණය පිළිබඳව සොයා බැලීමක් පමණයි. බුදුරජාණන් වහන්සේ ඊටාම සිද්ධාර්ථ තවසානන්ගේ සමයේ මහත් වෙහෙසකට භාජනය වෙලා පාත්‍ර වෙලා මේක බොහෝම සූක්ෂමව තේරුම් ගත්තා. මේ මිහි පිට අසහාය මිනිසානන් ඒක වචනෙන් සීමා කරන්න බෑ. සීමා කරන්න බැරි තරම් මහා ගුණ කදම්බයකින් යුක්තයි. මිනිස්සෙකුගේ අවධානයට යොමු නොවන පැතිකඩක් අවදි කළා. ඒ පැතිකඩ කිසිම භාවනා ක්‍රමයකින් අවදිවන්නේ නැහැ. බලන්න මුළු ත්‍රිපිටකයේම බලද්දි පේන්නේ මේ සූත්‍ර දේශනා කරද්දිම අවබෝධයටපත් වුණා. මේ ඝාතාව ප්‍රකාශ කරද්දිම අවබෝධයටපත් වුණා. ඒක සදාතනිකව මෙහෙමයි. ධර්මය පැහැදිලි කරද්දි තමන් පැහැදිලි කර ගනිද්දි මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි නොදැනුවත්වම අපි ළඟ පුජ්‍යල සංඛාරය, පුජ්‍යල මමත්වය, අර මමත්වයෙන් සිතන්නට යෑම කියන එක નિરાයාසයෙන්ම රැඳෙන්න පටන් ගන්නවා. මඤ්ඤමානෝ කියලා කියන්නේ ඒකනේ, මමත්වයෙන් හිතනවා. එකකින් හරි පරිස්සම් වෙන්න ඕන. මමත්වයෙන් හිතන්න ස්වභාවයෙන්ම වැටෙනවා. දැන් මේ දේශනාව ගැනත් මමත්වයෙන් සිතන්න ගියොත් ඒත් මඤ්ඤමානෝ. අමඤ්ඤමානෝ මමත්වයෙන් තොරව නිතරම බලන්න, ගවේෂණය කරන්න, පරේෂණය කරන්න අපි සූදානම් වී යුතුයි. මමත්වයෙන් තොරව පරේෂණය කරන්න සූදානම් වී යුතුයි. මමත්වයෙන් තොරව කරන පරේෂණය හරි අපූරුයි. ඒක කිසිම වෙහෙසක් නැහැ. ඒ වෙහෙසක් නැත්තේ එයා මමත්වය කියලා කියන්නේ අරමුණකටනේ. මමත්වය කියලා කියන්නේ තීරණයකට, වෙන කිසිවකට නෙමෙයි. මමත්වය කියන්නේ තීරණයක්. දැන් මමත්වයෙන් සොයන කෙනෙකු ළඟ තියෙන ස්වභාවයයි මමත්වයෙන් තොරව සොයන ස්වභාවය අතර තියෙන වෙනස. මමත්වය සොයන්නේ යම් දෙයක්, යම් කාරණයක්. සෑම විටම මමත්වය සොයන්නේ රූපයක්, එහෙම නැත්නම් සංවේදීතාවයක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් තමයි හොයන්නේ. ඔය පහෙන් සැදුනලත් එක් දෙයක් විතරම හොයනවා. ඒක තමයි මමත්වයේ ස්වરૂපය. මමත්වයෙන් තොරව සොයනවා කියන්නේ යමක් සොයන්නේ නැහැ, දෙයක් සොයන්නේ නැහැ. ඒකට හේතුව තමයි දෙයක් තුල, යමක් තුල සැනසෙල්ලක්, පිහිටක්, නිදහසක් නැහැ. ඒ නිසා මනස දෙයක් තුල, යමක් තුල, කාරණයක් තුල රැඳවීම මෙතෙක් කාලයක් මම කළා. ඒ තුලින් මට සැනසෙල්ලක් නැහැ. ඒ නිසා මම යමක් නොවන, දෙයක් නොවන ගවේෂණයක් කරනවා. යමක් නොවේ, දෙයක් නොවේ, කාරණයක් නොවේ. යමක් ග්‍රහණය කළොත් කුමන හෝ ආකාරයකින් ඒ තුල සාරයෙන් මමත්වයේ පෝෂණය වෙනවා. මේ ලෝකේ දෘෂ්ටිවන් වලින් මමත්වයේ පෝෂණය වෙලා තියෙන. මේ මමත්වයේ ආකාරයෙන් පෝෂණය වුණාට පස්සේ ඒ දෘෂ්ටිය ඔස්සේ ඒ කැමැති දෘෂ්ටිය කැමැති වරදි සිතන පරිදි නොවනකොට තරහ වෛරය ක්‍රෝධය පලි ගැනීම ආදී කොට ඇති දේවල් උපදිනවා. ඒක තමයි ලෝකේ සමස්ත ලෝකේම තියෙන වෛරයේ ස්වභාවය. ඒක එයා අදහස් කරන පරිදි සිතන පරිදි මමත්වයට අනුගතව තියෙන්න ඕනේ. මේ මමත්වය කියලා කියන්නේ දැනුමක්. මමත්වය කියලා කියන්නේ සංකල්පනාවක් සිහිනයක්. ඒ සිහිනේ හැබෑවක් කොට පේනවා. ඒ හැබෑවක් කොට පේනකොට හැබෑවක් ලෙස දැනෙනවා. හැබෑවක් ලෙස දැනෙනකොට හැබෑටම මිනිස්සු අඬනවා, hina වෙනවා. ඔබ හීනෙන් බය වෙලා ඇතිනේ. මයික් පස්සෙන් එළවලා ඇති, ඕන්නම් කිඹුලෙක් පස්සෙන් එළවලා ඇති, හරකෙක් කෙලවගෙන ඇවිල්ලා ඇති අනින්න. වාහනයක හැපෙනවා වගේ දැකලා ඇති, මොන මොනවා හරි දැකලා ඇති, හැමෝම හීන. ඇත්තෙම මේ හීන ගැඹුරින් දකිද්දී මොකද වුනේ? ඇත්තටම අපි මේ හීනට ඒ තරම් බය වෙලා හදවත ගැහිලා හදවත ගැස්ම වැඩි වෙලා අවදි වෙලා තියෙනවා. කවදා හරි ජීවිතේ එක් දවසක් හරි. නමුත් ඇත්තෙම වාහන ආවෙත් නැහැ, හරක් කෙලෙව්වෙත් නැහැ, නයිගාවෙත් නැහැ, කිඹුල්ලෝ ආවෙත් නැහැ, කවුරුත් නැහැ. පොඩිම කාලේ මම දැකලා තියෙන හීනයක් තියෙනවා. අර ටොනේඩෝ වගේ ලොකු හුළඟක් ඇවිල්ලා මාව අහසට හෝස් ගාලා උඩට අරගෙන ගිහලා එක පාරට බිමට වැටෙනවා දැක්කා. එතකොට මම හයියෙන් කෑ ගහගෙන බිමට වැටෙනවා. පොඩි කාලේ දැක්ක හීනයක්. එතකොට හයියෙන් කෑ ගහනවා වෙන දෙයක්ද? ඉතින් වෙන්නත් පුළුවන් හැබැයිට ටොනේඩෝ තියෙන රටකට ගියොත්. ඉතින් ඒ වුණාට ඒ දකින සිහිනයක හැබැයින් තමන් බය වෙන ආකාරය. ඒ විදිහට හැමෝම බය වෙනවා. තැති ගන්නවා. මායාව තමයි, ඒ මායාව මහා පුදුම බලයක් ඇති කරවන. ඔබේ මනසට ඔබ තීරණයක් දීලා තියෙනවා. යම්කිසි සංඥාවක් අලවල තියෙනවා ඒ මනස. ඒ නිසා තමයි මනස රැඳී තියෙන්නේ. ඔබේ ගෙදරට අමුත්තෙක් එනවා නම් ඒ අමුත්තා එන්නේ ඒ ගෙදර ඉන්න කෙනෙක් එක්ක, කවුරු හරි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක්, හිතවත්කමක්, මිත්‍රශීලීත්වයක් තියෙනවා නම් පමණයිද නැද්ද? තියෙනවා නම් පමණයි. එක්කෝ මහත්තයාත් එක්ක, එක්කෝ නෝනාත් එක්ක, එක්ක දරුවෙක් පුතෙක් එක්ක, දුවෙක් බෑණෙක් ලේලි කෙනෙක් එක්ක, හරි අඳුරන කමක්, මිත්‍රශීලීත්වයක් තියෙන කෙනෙක් තමයි ඉන්නේ. නැතු වෙන්නේ නැහැ. ඥාතිත්වයක් තියෙන්න ඕන. ඒ වගේ ඔය ඔබේ මනසට වදින පැමිණෙන ආගන්තුකයොත් එහෙමයි. ඈ ඒ අය හම්බ වෙන්න කෙනෙක් ඇතුලේ ඉන්නෝ. අපි ආවහම ඉතින් අහන ලොකු පවුලක් නම් ඉන්නේ, කවුද හම්බ වෙන්න ඕන? ආයෙත් පස්සේ කියන දුව හම්බ වෙන්න ආවේ, එහෙම නැත්නම් පුතා හම්බ වෙන්න ආවේ, මහත්තයා හම්බ වෙන්න ආවේ කියලා කියනවා. ඉතින් ඔබේ හිතට එන ආගන්තුකයන්ගෙන් අහලා බලන්න, මොකටද ආවේ? කාව හම්බ වෙන්න දාවේ? ඈ එතකොට කියයි අපේ නෑ කෙනෙක් ඇතුළේ ඉන්නෝ. ඔබේ ගෙදර අපේ නෑ කෙනෙක් ඉන්නෝ, වැඩ කරන්න ඔයා දාගෙන ඉන්නෝ, වැඩට හරි අරගෙන ඉන්නෝ. පස්සේ අපිට සිද්ධ වෙනවා ඇතුලේ කෙනෙක් ඉන්නවනේ, ඔයා යාගේ ඥාතියෙන්ද? ඔව්. ආ එහෙනම් එන්න කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ලෝකේ පිටින් ඉන්න අය ඇතුලේ දාගත්තට පස්සේ සිද්ධ වෙන දේ මේක අධ්‍යාත්මික කතාවක්. ඊට පස්සේ ඇතුළට එනවා. දැන් උදාහරණයක් වශයෙන් මැස්සෝ එන්නේ, ඒ මැස්සන්ට අදාළ කරන ඥාතිත්වයක් තියෙන ඒ දුර්ගන්ධය හරි ඒ අපවිත්‍ර කාරකයක් හරි තිබුණොත් නේ එතන ඉන්නේ, නැත්තං ඉන්නේ එයා. ඒ වගේම සමනැල්ලු වෙනවනම් එන්නේ මල් ආදී තිබුණොත්, සුවඳවත්ව තිබුණොත්. එතකොට සිතට ආහාර අපි මෙතන හදලා තිබ්බොත් එහෙම, චේතනාවට ආහාර හදලා තිබ්බොත් ඔන්න එනවා. චේතනා කර්ම එනවා. නමුත් මෙතන සමස්ත සංස්කාර ලෝකය අනිත්‍ය කළොත් එහෙම, ආහාරය අපි නිෂ්පාදනය නොකළොත්, ඒ ඥාතිත්වය නිෂ්පාදනය නොකළොත් අපි ළඟ පැමිණෙන්නේ නැහැ. ඒ නිසා ත්‍රිවේදනාවම ඉක්මවන්න, සුඛ වේදනාව තියාගන්නත් එපා හිතේ, දුක්ඛ වේදනාව තියාගන්නත් එපා හිතේ, උපේක්ෂා වේදනාව තියාගන්නත් එපා. දැන් සුඛ වේදනාව තියාගෙන හිටියොත් සුඛ වේදනාවට ඥාතිකන් කියන සිතුවිලි එන්න පටන් ගන්නවා. දුක්ඛ වේදනාව තියාගන්න කැමති වුණොත් දුක්ඛ වේදනාවට කැමති සිතුවිලි එන්න පටන් ගන්නවා. දැන් අපි ජීවිතේ දැකලා ඉන්න සමහර ජීවිත තියෙනවා, ඒගොල්ලෝ කැමැතිම විඳෝ විඳෝ ඉන්න දුක්ම විඳිනවා. හැමෝගෙම දුක් කර තියාගෙන විඳෝ විඳෝ ඉන්නවා. සමහර පිරිසක් ඉන්නවා දුක් කියන දේවල් බැහැර කරනවා, සතුටින්ම hina වෙලා ප්‍රීතියෙම ඉන්න දේවල් විතරක් කර තියාගන්න බලනවා. සමහර අය උපේක්ෂාවෙන් ජීවත් වෙන්න බලනවා. ඔන්න කලාතුරකින් කෙනෙක් තමයි මේ ත්‍රිවේදනාව ඉක්මවා ජීවත් වෙන්න ඕනේ කියලා අදහස් කරන්නේ. මමත්වේ නැති වෙන්න ඕනනේ මේ කාරණේ වෙන්නේ. මේ කාරණේ කරන්න ඔබ මමත්වයෙන් බලලා හරියන්නේ, මමත්වයෙන් තොරව බලන්න ඕන. මමත්වයෙන් තොරව බලන්න කෝ ඇහැ? එතකොට ඇහැකින් බලන්න බෑ. මමත්වයෙන් තොරව බලනකොට කෝ මම? එතකොට එතන මම නෑ. එවිට මම නෑ. මමත්වයෙන් තොරව බලනකොට කෝ අර පුඤ්ජලයා? පුඤ්ජලයා නෑ. පුඤ්ජලය නැති වෙනවත් සමගම යාගේ සුඛ වේදනාව අතුරු දහන් වෙනවා, දුක්ඛ වේදනාව අතුරු දහන් වෙනවා, උපේක්ෂා වේදනාව අතුරු දහන් වෙනවා. එතකොට ගුරුවරයා හා ශිෂ්‍යයා අතුරු දහන් වෙනවා. මොම ලස්සන ස්වභාවයක්. ඒ බලය, ඒ කුසලය, ඒ ශක්තිය වැඩි වෙච්ච ගමන් ලෝකේට බර ස්වභාවයෙන් මිදිලා ලෝකෝත්තර ස්වභාවයට ඇද වැටෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් පත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඔබගේ ඇලීමේ සහ ගැටීමේ වේගය තමයි ඔබව රඳවන්නේ. ඇලීමේ සහ ගැටීමේ වේගය තමයි තියෙන්නේ. දැන් ඔබ යම්කිසි මිනිස්සෙක් සමග හොඳටම කේන්ති ගත්තොත් අපි කරන්නේ ඒ මිනිස්සයත් එක්ක බැන බැන එතන රැඳිලා ඉන්නවා. ඒ මිනිස්සෙට බැන බැන එතන ඉන්නවා. බොහොම හොඳ මිත්‍රයෙක් වුණා. එයාවත් අපි බොහෝම කතා කර කර මිත්‍රශීලීව ඔහුත් එක්කත් රැඳිලා ඉන්නවා. ඒ වගේ අපේ සතුරු මිතුරු දෙපාර්ශ්වයේම දේවල් එක්ක අපි රැඳී ඉන්නවා මනසේ. ඔබේ ඔළුවේ තියාගෙන ඉන්නේ හොඳ නරක දෙකක්. ප්‍රියයි මනාපයි, අප්‍රියයි අමනාපයි කියන කොටස් දෙක. අර ඉස්සා ඔළුව උඩ තියාගෙන ඉන්නේ නේද තමන්ගේ අපද්‍රව්‍ය ටික ඔළුවේ තියන් ඉන්නවා කියන්නේ. මිනිස්සුත් ආකල්පමය වශයෙන්, දෘෂ්ටි වශයෙන් තියෙන අපද්‍රව්‍ය ටික පිහිටලා තියෙන්නේ අර ඉස්සගේ වගේ ඔළුවේ තමයි. ශාරීරික අපද්‍රව්‍ය නම් පහළ කොටසේ පිහිටියත් අර මානසික වශයෙන් අපද්‍රව්‍ය ටික මිනිස්සුන්ගේ පිහිටලා තියෙන්නේ ඔළුවේ. නේද? ඒක තමයි ස්වභාවය. ඉතින් ඇත්ත වශයෙන්ම දා කරඬුව ඔළුවේ තබා ගන්නවා, එහෙම නැත්නම් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ ඔළුව තබා ගන්න පුළුවන් ජීවිත තුලදී අර අපිරිසුදු කන් ටික ඔය හිසෙන් අයින් කරනවත් එක්කම අර ධර්ම රත්නයේ තමයි, බුද්ධ රත්නයේ තමයි, බුදුහාමුදුරු තමයි ඔළුවේ වැඩ ඉන්න පටන් ගන්න. බුද්ධ රත්නය කියලා කියන්නේ හාත්පස නිවුණු, ධර්ම රත්නය කියන්නේ හාත්පස නිවුණු. හාත්පස කියන්නේ හැම පැත්තෙම නිවුණු. හැම පැත්තෙම නිවුණු කියන්නේ මමත්වයක් නැති. මමත්වයනේ ඔය යම්කිසි ගල්ගෙඩියක් හෙලවෙනවා වගේ ඔය අධ්‍යාත්මය තුල හෙලවෙන්නේ මමත්වය. කොළවල බැලුවාම ඔන්න කටකට ගන්න සද්දයක් එනවා. ඒ තමයි මමත්වය. මම විසින් මෙහෙයවනවා නොවේ. මා විසින් මෙසේ හැඩ ගැසිය යුතු නොවේ. මා විසින් එසේ කළ යුතු නොවේ. මා විසින් මෙසේ වෙනස් විය යුතුද නොවේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මොක මොනවද අපිට මේ කරන්න කියන්නේ? කරන්න කියන්නේ මොකවත් නොකර ඉන්න කියලා. අපහසුම දේ තමයි අපිට මොකවත්ම නොකර ඉන්න එක. කිසියම් දෘෂ්ටියකට නොපෙමිණ ඉන්න එක තමයි අපහසු. වෛරයේ ඔස්සේ යන්න පහසුයි, ද්වේෂයේ ඔස්සේ යන්න පහසුයි, මෝහයේ ඔස්සේ යන්න පහසුයි. කිසිවෙක්ම නොවෙන්න හැම විටම වෙරදරන්න. කිසිවෙක්ම නොවෙන්න හැම විටම වෙරදරන්න. තමා කිසිවෙක්ම නොවේ කියලා තමන්ට දැනෙන දවසට තමන් මේ ලෝකයේ තියෙන පරම සත්‍ය මහා තථාගත සම්මා සම්බුදුවරේගේ ඥාණයට, ගුණයට, ඥාතිකම් කියන අපූර්වත්වයේ දහමට පිවිසියා වෙනවා. ඔබ කිසිවෙක්ම නොවෙන්න. ඔබ කිසිම ජාතිකයේ, කිසිම ආගමිකයේ, කිසිම වර්ගිකයේ, කිසිම රැටියෙක් නොවෙන්න. රටකට අයිති පුජ්‍යලෙක් නොවන්න. ඔහු කිසිවකට අයිති නොවෙනවා හරි අයිති වෙනවා හරි කියන්න පුළුවන් කමක් නැහැ. අනන්ත වූ අනන්දේ අනන්ත ලෙස හඳුනා ගන්නවා මිස ඔහු ගොනුවකට දාන්න බෑ. ඔහු ඒකීය පුජ්‍යලේ කරන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ පුජ්‍යලේ කැඩේට නම් කළත් බුදුරජාණන් වහන්සේ පුජ්‍යලේක් නෙමේ. අප්‍රතිම ගුණයෙන් යුක්තයි කියන්නේ ඒකයි. ප්‍රතිමාවක් නෙලන්න බෑ. බුදු කෙනෙක් ෆොටෝ ගහන්න බෑ. ආර්ය ශ්‍රාවකෙක් ෆොටෝ ගහන්න බෑ. මේ ෆොටෝ එකට එන්නේ ආර්ය ශ්‍රාවකයා නෙමේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ නිදහස් වෙච්ච තැන ප්‍රතිමාවක් නැති ස්වභාවයක්, ලක්ෂණයක්, උසක් පළලක් නැති කෙනෙක් පුජ්‍යලයක් නොවන හෝ වෙන හෝ කියන අර්ථයක් නැති කිසිදු ආකාරයේ චේතනාත්මක හැඟීමකින් ග්‍රහණය කළ නොහැකි අපූර්වත්වයයි. ඔබ ශිෂ්‍යයෙකු නොවන්න, ශ්‍රාවකයෙකු නොවන්න, සෑම විටම ගුරුවරයෙක්ද නොවන්න. මම ලෙස මොන මහාකාරයකින්වත් ඇඳගෙන හැඩගැන්වී නොසිටින්න. අපිට පුළුවන් එක එක විදියට හැඩගැන්වෙන්න. මොනම ආකාරයකින්වත් මම ලෙස හැඩගැන්වී නොසිටින්න. ස්වභාවයට ඉඩ දෙන්න. මමත්වයේ ස්වභාවයට නොවේ, මමත්වයෙන් තොර ස්වභාවයට ඉඩ දෙන්න. සැහැල්ලුවන්න. ඔබ විසින් සැහැල්ලුවන්නට නොවේ, මම නොවන සැහැල්ලුවට පත්වන්න. නිදහස් වන්න. ඔබ විසින් නිදහස් වන්න නොවේ, මමත්වයෙන් නිදහස් වන්න. ඔබගෙන් නිදහස් වන්න. දකින්න. ඔබ විසින් යමක් දකිනවා නොවේ, දැකීමෙන් නිදහස්ව දැකීමෙන් නිදහස් වූ බව දකින්න. දහම්මග කියලා කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නෙමෙයි. ඔය දහම දුරට ගියපෝ අයට එහෙම නැත්තම් ටිකක් අවබෝධ කරගන්න බැරුව පසුපසට වෙච්ච අයගේ තියෙන එක ලක්ෂණයක් තමයි මේ කියන දේවල් එකතු කරලා ඒ අයත්තෝ විසින් ප්‍රතිපත්තියක් හදාගෙන එන සිතවිල්ල බලාගෙන ඉන්න ඕන. ඔහේ ගලාගෙන යන්න දෙනවා. ඔහේ නිසලව ඉන්නවා, නිසොල්මනේ ඉන්නවා, ගණන් ගන්න නැතුව ඉන්න ඕන කියලා ඔහොම ප්‍රතිපත්ති හදා ගන්නවා. එහෙම කිසිම ප්‍රතිපත්තියක් හදාගන්න එපා. ධර්ම ගවේෂණේම කරන්න. පැහැදිලිනේ? කිසිම ප්‍රතිපත්තියක ඉන්න එපා. මේක හොඳට හිතට ගන්න. ප්‍රතිපත්ති ප්‍රතිනිර්මාණය කරලා හදාගෙන ඒවට වෙලා ඉන්න එපා. මෙන්න මේකයි ධර්ම ජීවිතේ. ධර්ම ජීවිතේට ස්වરૂපයක් නැහැ. ධර්ම ජීවිතේට ස්වરૂපයක් නැහැ, හැඩයක් නැහැ. ඒ නිසා කිසිම විදියකට මේ ධර්මයේ කපල ඇඳගන්න එපා. මේක සුද්ධ පවිත්‍ර වෙන්න දීපු දෙයක්. ඈ එනිසා කිසිම හැඩයකට ධර්මය ගන්න එපා, දෘෂ්ටි කර ගන්න එපා. මොකද පුරුදු වෙලා තියෙන ඉගෙන ගන්න, පුරුදු වෙලා තියෙන ග්‍රහණය කරන්න, පුරුදු වෙලා තියෙන ජීවිතේ ප්‍රතිපත්තියක් අරගන්න, ප්‍රතිපත්ති හදාගන්න, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න. ඒ පුරුද්ද මෙහෙදි ගන්න එපා. මේ මාර්ගයේදී ගන්න එපා. සියලු මාර්ග වලින් බැහැර වෙන්න, සියලු ප්‍රතිපත්ති වලින් බැහැර වෙන්න, සියලු දෘෂ්ටි වලින් බැහැර වෙන්න, සියලුම සංකල්ප වලින් බැහැර වෙන්න, දේශනා කරන ධර්මයේ ප්‍රතිපත්තියක් කරගත්තොත්, දෘෂ්ටියක් කරගත්තොත්, සංකල්පයක් කරගත්තොත් මොන අවාසනාවක්ද? එහෙම කරන්න එපා. දැන් සමහර අය ඉන්නව අවුරුදු කොච්චර දැහුවාම අවුරුදු 15යි 20යි කිව්වා. මට ඒක අම්මා කෙනෙක් කැසට් වගේක් ගෙනල්ලා දුන්නා. හම්බුනේ කැසට් ටිකක් තියෙනවා ගෙනල්ලා දෙන්නද කියලා. මම කිව්වා හා ගෙනල්ලා දෙන්නකෝ බලන්න කියලා. පෙට්ටි 3-4 අර උඩ තියෙන මං ගෙනල්ලා පෙන්නන්න. පෙට්ටි 3-4 ගෙනල්ලා මෙහෙ දුන්නා. ඕව අහන්න පුළුවන්. ඒ දැන් ඕව අහන්නත් බැ. මේ වෙන්නේත් නෑ. සවුන්ඩ් එක පැහැදිලිත් නෑ ඒවයි. පෙට්ටි ගණන් රෙකෝඩින් කරලා තියාගෙන ඉන්නවා. හැබැයි මං අහුව දැන් මොකද්ද කරන්නේ? මං ඔය එන සිතුවිල්ල බලාගෙන ඉන්නවා. මම හිතුවා දැන් පෙට්ටි ගානින්ම මෙච්චර පෙට්ටි ගානකින් ඕක දිගෙන ගත්තේ. එන සිතිවිල්ල දිහා බලාගෙන ඉන්න දැන් ඉගෙන ගත්තේ මෙච්චර පෙට්ටි ගානම් මොකටද? ඒ නිසා නිතරම අපි දෘෂ්ටිගත වීමේ අවකාශය තියෙනවා. බුදුහාමුදුරුවෝ හරි දෘෂ්ටියක් වශයෙන් ගන්න අවකාශය තියෙනවා, ඉඩ තියෙනවා. ඒ නිසා තාම ප්‍රවේශමෙන් දෘෂ්ටිවලින් නිදහස් වීමට දෙන ධර්මයේ දෘෂ්ටිගත කරගන්න එපා. ඔබට දෘෂ්ටිගත කරගත්තොත් දෘෂ්ටිගත කරගන්න සිද්ධ වෙන්නේ සංකල්පයක් ඇතුව. හොඳ හෝ නරක වේදනාවකින් යුක්තව පුජ්‍යලත්වයකින් යුක්තවම තමයි දෘෂ්ටිගත වෙන්න සිද්ධ වෙන්නේ. මෙහෙයවීමක් කරන්න එපා. ස්වභාවයට ඉඩ දෙන්න කියලා කියන්නේ ඔය ඔබේ පුතඥ ස්වභාවයට මේ ඉඩ දීලා ඔහේ පාඩුවේ ඉන්න තියෙන්නේ කියලා අදහසට එන්නත් එපා. මේ අති ගම්භීර ධර්මයක් කියන්නේ මේක පරේක්ෂණය කරගෙන යන්න. පරේක්ෂණය කරනකොට ඒ අදාළ සුදුසුකම් ඔබ තුල වැඩෙන්න තමයි ඒ දේ අපි ලබා දීලා තියෙන්නේ. තේරුණානේ? පොඩි ළමයෙකුට එක එක අභ්‍යාස ලබා දෙන්නේ අනාගතේ සුදුසුකම් ඇති වෙන. පොඩි ළමයින්ට දෙනවා මෙහෙම රවුම් රවුම් අඳින්න කියලා. මොකද හේතුව? රවුම් අඳින්න පුරුදු කරාම සිංහල අකුරු ඔක්කොම රවුම්. ඇට රවුම් අඳින්න පුළුවන් ලස්සනට. අකුරු බෝල වෙනවා. ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන්නේ ඔබේ අදාළ නිර්වාණ ගුණයන් ප්‍රකට වෙන ආකාරයට. ඒ නිසා ධර්ම ගවේෂණය කරගෙන හොඳින් මේ තේරුම් ගන්න ගම්භීර කාරණයක් ඉබේ ප්‍රත්‍යක්ෂ වෙන තුරු සංකල්පයකට එන්න එපා. ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ස්වභාවයෙන් ඒ සිදුවේ. ඒ ස්වභාවයෙන් ඒ සිදුවේ. ඒකට ආකල්පයක් දෙන්න එපා. ඒකයි මුලින්ම අර හස්තිපදෝපම සූත්‍රයේ ලංකාවේදී මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි දේශනාව හැටියට කළේ ලංකාවේ මිනිස්සු ඉක්මනින් පිළිගැනීම් වලට බැස ගන්නවා. එහෙම එකක් තියෙනවා. ඒකනේ ඕන කෙනෙකුට ඉක්මනින්ම බබලෙන්නත් පුළුවන්, ඉක්මනින්ම පිරිහෙන්නත් පුළුවන්. හරියට මිනිස්සු කියන දේ පිළිගන්න ස්වභාවයක් තියෙනවා. ඒ හිත හොඳකම ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් ගැන වරදක් කිව්වම අපි එකපාරට මෙහෙම හිතන්න යන්න හොඳ නෑ. කෙනෙක් ගැන හොඳක් කිව්වහමත් අපි එහෙම එකපාරටම හොඳයි කියලා හිතන්න යන්නත් හොඳ නෑ. කරුණක් ගැනත් කෙසේ විටක ඒ විදිහට දහමක් ගැනත් තීන්දුව තීරණ වලටපත් වෙන්න එපා. දුකට හේතුව විශ්වාසය. නමුත් නිවනට නම් හේතු නැහැ. නිතරම අපි කියනවා හේතුඵල නිරෝධය. හේතුවයි ඵලයයි දෙකම නැහැ. හේතුවයි ඵලයයි දෙකම නැහැ. තුවක්කුවයි උණ්ඩේ දෙකම නැහැ. තුවක්කුවයි උණ්ඩේ දෙකම නැහැ. එතකොට හේතුවයි ඵලයයි දෙකම නැහැ. ගහයි මලුයි දෙකම නැහැ. ගහයි ගෙඩියයි දෙකම නැහැ. දැන් මල් නැති කළා, ගෙඩි නැති කළා, ගහ විතරක් තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ආයේ ගහේ හට ගන්නවා මල්. මෙතන ගහ උදුරලා දානවා. ඉවත් කරලා දානවා. නැවත කර්මය හදනවා. කර්මය කියන්නේ ගහ. ඔබ ළඟ කර්මයක් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. බලන්න මේ මොහොතේ. අර කර්මකාරකේ ලීලාමයි ඉන්නේ. කොච්චර වෙනස් වෙන්න කිව්වත් පුරුද්ද තමයි කර්මකාරකයා කර්මකාරකයට මාරු වීම. ක්‍රියාවෙන් ක්‍රියාවට මාරු වීම. ක්‍රියා කරන්න අතහරින්න. ගහක උටන් කියන්නේ ඔකද? ගහකාරකයා හදන්න නිෂ්පාදකයා තමයි මේ කාරකයා. ක්‍රියාකාරකයා. ඉතින් ක්‍රියාකාරකයා මෙතන තියාගෙන කොච්චර මොනෝ කළත් හරියන්නේ නැහැ. දැන් මකුළු වෙයිදි මකුළු දැල් කොච්චර ගැඩුවත් හදන්නේ ආයි මකුළු දැල් බඳිනවා. ඒ වගේ මනසේ තුල ක්‍රියාකාරකයා නිතරම තියාගෙන කොච්චර මනස හරි ගැස්සුවත් ආයි මනස අවුල් වෙනවා. කවුද ක්‍රියාකාරකයා කියන්නේ? ක්‍රියාව කොතනද එතන මමත්වයේ තියෙනවා. මමත්වයේ කොතනද එතන ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවෙන් තොර මමත්වයක් නැහැ. මමත්වයෙන් තොර ක්‍රියාවක් නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලා ක්‍රියා කරන්නේ. උන්වහන්සේලාගේ වාචික කර්ම ක්‍රියා නැහැ. කායික කර්ම ක්‍රියා නැහැ. ක්‍රියාසිත පමණයි කියලා එකෙන් අදහස් කරන්නේ නිකන් දියල්ලක් ගලාගෙන යනවා වගේ විතරයි. වලාකුළු ගලාගෙන යනවා වගේ විතරයි. ඒකේ කාරකයක් නැහැ. කාරකයක් නැහැ. දැන් ඔබගේ ක්‍රියාවලිය තුළ මෙහෙවන්නේ, සිතන්නේ, සිටගෙන සිටින්නේ, ශ්‍රවණය කරන්නේ, දරාගන්නේ කාරකයා සිටිනවා. කාරකයා කියන්නේ ක්‍රියා කරන්නා. ඇයි මොකටද ඔය කාරකය තියන්නේ? මට වැඩ ගන්න මොනවලද? අර ගෙදර වැඩට කෙනෙක් තියන්නේ, කඩේට යවන්න, කැමටි කෝයා ගන්න, ඇඳුම් බැලඳුම් සෝදන්න, සෝදව ගන්න, ගෙදර ආරක්ෂාවට කාරකෙක්, බල්ලෙකුත් හදා ගන්න බුරන්න, හරි කාරකෙක් ගන්න. මොකද වැඩට නේ ගන්නෙ. ඉතින් ඔබත් ඔබේ කාරකයා මමත්වේ අරගෙන තියෙන වැඩට. ඒක හොඳයි කියලා බෙදන්න, මේක හොඳයි කියලා බෙදන්න, මේක නරකයි කියලා බෙදන්න, මේක මෙහෙමයි කියලා බෙදන්න, මේක මේ විදියට රස විඳින්න. ඔබට දුක පමුණවනවා ඔය කාරකයා. ඔබව දුකට ඇදගෙන යනවා. කොච්චර හීලෑ වුණත් ඔය කාරකයා විස සහිතයි. අර කියන්නේ කැලේ නයි ඔඩොක් වේදාගෙන කෑවෝ කෑවෝ කියන්නේ පපස්සේ කියලා. ඒ වගේ මේ මමංකාරය කියන එකත් තමා ළඟ තියාගෙන ඉඳලා කොච්චර සුවයි සනීපයි කියලා තියාගෙන ඉඳලා පස්සේ කියන්නේපා අනේ මේ මමත්වය මට රිදවනවා. මේ මමත්වය මාව පෙළනවා. මමත්වය මට මහා වේදනාවක් දෙනවා. මමත්වය මගේ ජීවිතේ අවුල් කරනවා කියලා කියන්නේපා. ඉවත් කරන්න තියෙන එකම පිළිවෙත තමයි මාර්යාගේ. එහෙම නැත්නම් මමත්වේ ආහාරය ඔබ හඳුනගන්න. මමත්වේ ආහාරයෙන් ඔබ නිදහස් වෙන්න. ඔබ මමත්වයට ආහාරයක් වෙන්න එපා. මමත්වේ ආහාරය චේතනා කර්මය. නහම්දුර අපිට මොනව කරන්නද කියන්නේ? මුකුත් කරන්න කියන්නේ නැහැ. නොකර ඉන්නද කියන්නේ? නැහැ, මුකුත් නොකර ඉන්න කියන්නේත් නැහැ. කරන්නද කියන්නේ? නැහැ, මුකුත් කරන්න කියන්නේත් නැහැ. එහෙනම් මොකද්ද කියන්නේ? මම මුකුත්ම කියන්නේ, ඔබත් මුකුත්ම නොකිය ඉන්න. නේ? මම මුකුත්ම කියන්නේ, ඔබත් මුකුත්ම නොකිය ඉන්න. දැන් මම මොනවා හරි කියනවා, ඒකට ඔබත් මොනවා හරි කියනවා. මා මුකුත්ම කියන්නේ, ඔබත් මුකුත්ම නොකිය ඉන්නේ. හැයි මම මුකුත් නොකියන්නේ? මට කියන්න දෙයක් නැති නිසා. ඔබට කියන්න දෙයක් නැති වෙච්ච දවසට මුකුත්ම නොකිය ඉඳීම සුවය, මුකුත්ම නොදොඩා සිටීමේ සුවය, මුකුත්ම නොසිතා ඉඳීමේ සොය ඔබත් ඉඳින්න පටන් ගන්නවා. මනහරයි. තාම චමත්කාරයි, සුන්දරයි. කතාව අවසන්. නිහඬයි. වචනේ කියලා කියන්නේ සංඥාවක්. වචනේ කියලා කියන්නේ සංකල්පයක්. වචනය ඒ නිසා බොරුවක්. කටින් මේ ධ්වනියක් පිට වෙන්නේ ඒ ධ්වනියට සංඥා දීපු පුරුදු කරගෙන තියෙන නිසා ඔයගොල්ලන්ට සිංහල තේරෙනවා. මේ ධ්වනියට හුරු වෙලා නැති කිසි වෙනත් භාෂාවක් හදාරපු කෙනෙකුට මේ ධ්වනිය හසු වෙන්නේ නැහැ. හසු වෙන්නේ නැති නිසා අහට ධොනිය දෝංකාරයක් ඇහෙනවා. දෝංකාරයෙන් ඔහු චලනේ වන්නේ නැහැ. එතකොට තේරෙනවනේ මායාකාරී ආකල්පමය ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. මේ වචන උස් පහත් කරන විදියෙන්, අදින විදියෙන් පුජ්‍යල හැඟීම්, ආකල්ප, සංඥාව කම්පණය කරවන සුළුයි. ඒ නිසා තමයි මිනිස්සු මොකක්වත් භාෂාවක් තේරුම් නැති උනාට තේරෙන්නේ නැති භාෂාවේ ගීත අහන්නේ. ඒ තාලය තුළ ඇති කරවන සංවේදීතාවය නිසා. එතකොට වාචික සහ වාචික මෙහෙයවීම තුළ ඇති කරන සංවේදීතාවය. ඒ වඳින්න ඕනේ. තාල කියන එක මිනිස් හදවතේ සියලුම හදවත්වල එකයි. තාල හැඟීම්නේ. රිද්ම, රිද්මය එකයි. රිද්මය එකයි, මේ භාෂාව තමයි වෙනස් වෙන්නේ. එතකොට ගීතයක් තුළ තියෙන්නේ රිද්මය. ඒක භාෂාත්මක ස්වභාවයක් තියෙන නමුත් ඒක නොතීරුණත් රස වින්දනයේට වැදගත් වෙන්නේ වාචික හා ගායනා සහ සංගීතමය රිද්මය. ඒ කියන්නේ ලංකාවේ කිසි කෙනෙක් හින්දි දන්නේ නැහැ, හින්දි වැඩිපුරාන්නේ. ඒකයි ඒ ස්වභාවය තියෙන්නේ. දැන් මේක අවබෝධ කරගත්ත කෙනෙක් රසවින්දනය ලබන්නේ නැද්ද? ඔහුට ශ්‍රවණය කරන්න බැරිද? විඳින්න බැරිද? විඳින්න පුළුවන්. කොහොමද? ආනන්දේ ලෝකේ ඇසුරු කරන්න ලිඳින් වතුර ගන්නවා වගේ. ලිඳින් වතුර ගන්න කොහොමද? නින්දට වැටෙන්නේ නැතුව. ඒ වගේ මේ ලෝකයට වැටෙන්නේ නැතුව පුළුවන්. ලෝකයට වැටුනොත් එහෙම තමයි, නින්දට වැටුනොත් තමයි දුක. දැන් මේ පුතඤ්ජන ලෝකය කියලා කියන්නේ නින්දට වැටිලා ඉන්න මේ ගොඩ ගන්න හදන්නේ. ගොඩ ගත්තට පස්සෙත් වතුර බොන්න පුළුවන්, නින්දට වැටිලා ඉන්නේ නැතුව. බුදුවරු රහතන් වහන්සේලා ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේත් එක් අවස්ථාවක සංගීතනාදයක් අහලා තිනවා කියලා සඳහන් වෙනවා රටාව. බුදුහාමුදුරුවෝ මනහර බවට, ස්වභාව ධර්මයට හරීම ආස කරපු කෙනෙක්. ලස්සන ප්‍රදේශයක් තිබුණා, ආනන්දමේ ප්‍රදේශය හරීම චමත්කාරයි, මනරම් බලන්න කොච්චර ලස්සනයිද කියලා කියනවා. බුදුහාමුදුරුවෝ ඒ ලස්සනට ස්වභාවයට කැමති නිසාම තමයි විශාල වියදමක් කරලා අර ජේතවනාරාමේ සල්ලි වලට ගත්තේ. තනිය පිටිසිටුමා දන්නෝ මේ බුදුහාමුදුරුවෝ ඊටාම මේ ප්‍රසන්න භාවයට කැමති කෙනෙක්. ඒකයි මල් උද්‍යානයක් ගත්තේ. මල් උද්‍යානයක් අරගන්නේ නැහනේ, දියාගල් වහලා, දියවිල් වහලා, මල්ගස් උගුලල වීසි කරන්න නම් මල් උද්‍යානයක් ගන්නවද? ඈ, මල් උද්‍යානයක් ගත්තේ ඒක ලස්සන පසුබිමකට හදලා තිබ්බා. ඒක ආයි හදන්න දෙයක් නැහැ. අවශ්‍ය කරන ආවාස ටික විතරයි තනන්න තිබ්බේ. පාරවල්, ලස්සන දියවිල්, නාන තටාක මේ ඔක්කොම තිබ්බා. ඒක විනෝද වෙන්න හදපු තැනක් නේ. එහෙම දෙනවා. ඒ නිසා මේ මනරම් භාවයේ බොහොම දකින මේ ආසුම අප්‍රියතාවයක් එහෙම මොකවත් නැහැ. උසස් ආකාරයේ මේ ලෝකේ දකින්න පුළුවන් අපූර්ව රසඥතාවයක් එතනින් හට ගන්න. එයාට විඳින එකක් නෙමේ තියෙන්නේ. විඳින ස්වභාවයක් නෙමෙයි, විඳින්න ගියහම අස්වාභාවික වෙනවනේ. විඳින්නේ කියලා දුන්නු විදියට. දැන් පොඩි ළමයෙකුට බය කරොත් එහෙම මොකෙක් හරි සතෙක් බල්ලා, ඒ ළමයා ඒ සතා දකින වෙලාවෙ ඉඳලා බය වෙනවා. ඇයි? හේතුව එයා විඳින්නේ අර බය. ඇයි? බය උගන්වන්නේ ඔයාව හපයි, ඔයාව කායි, ඔයාව කරයි කියලා. දැන් එයාට ගන්නලා තිබ්බනම් එයා හොඳ කෙනෙක් කියලා, එයා හොඳයි කියලා විඳින්න පටන් ගන්නවා. දැන් පුංචි ළමයි ළඟට මේ පොඩි නයෙක්, සර්පෙක්, මාපිලෙක්, ගෝනුස් එක්ක හරි ආවොත් එහේ මොකද කරන්නේ? ඒ ළමයා තින් අල්ලනවා. ඒ ළමයා නය කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට විඳින්නේ සංඥාවෙන්. එතකොට ස්වභාවික தත්ත්වය තුළ විඳීම නැහැ. විඳින්න නැතුව අර පොඩි ළමයා වගේ දකිනවා. හැබැයි ඉතින් අර හිතන්න එපා, එතන ඉඳලා එහෙමනම් ඉතින් ණයත් අර පොඩි ළමයා වගේම ණයත් අල්ලන්න පටන් ගනේද? එහෙම එකක් වෙන්නේ නැහැ. එයා සාමාන්‍ය දැනුමක් දන්නව, විශේෂ ඥානයක් දන්නව. එයාට විශේෂ ඥානයක් තියෙනවා, සාමාන්‍ය දැනුමක් තියෙනවා. නමුත් අර හානිකරදායේ මානසික රිද්මය නැහැ. හානිකරදායක මානසික රිද්මය නැහැ. ඒ නැති නිසා අර පොඩි ළමයාගේ දැක්ම එතන ක්‍රියාත්මක වෙනවා. ස්වභාවික දැක්මත් අවබෝධයක්, සාමාන්‍ය ලෞකික ජීවිතයේ දැක්මත් තියෙනවා, විශේෂ දැක්මකුත් තියෙනවා. නැකනේ වාසිය සම්පූර්ණ වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය දැක්මක් තියෙනවා, විශේෂ දැක්මකුත් තියෙනවා. කෙනෙක් නොවි බලනවා. දැන් මන් දවසක් කිව්වා මේ වචන සියල්ල බොරුයි කියලා. ඉතින් වචන සියල්ල බොරුයි කියලා කිව්වහම එතකොට අහනවා මේ පිරිත් එහෙමත් බොරුද කියලා අහනවා. දැන් වචන සියල්ල බොරුයි කියලා කිව්වට පස්සේ ඊට පස්සේ අහනවා පිරිත් එහෙමත් බොරුද? ඒකට ආගම් ධර්මත් බොරුද? එහෙම මෙහෙම ඉත ඔක්කොම අහගෙන යන මේ මොනවද කරන්නේ? මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න දෙන දහම තව ප්‍රශ්න ඇති කර ගන්න හදනවා. තියෙන ප්‍රශ්න විසඳ ගන්න දෙන දහම තව ප්‍රශ්න ඇති කර ගන්න හදනවා. අපි මේ නිවන් මගට කියනකොට අපි කියනවා මේක හට්ටි බලම් මුට්ටි, මේ කෑම බීම, ගේ දොර, යාන වාහන, ඉඩම් කඩම්, ඇඳුම් පැළඳුම් මොකක්වත් ඕනේ නැහැ කියලා. ඒ ඕනේ නැති නිවනට gedara walata ඕන නේද? ඉතින් මේ වචන ඔක්කොම බොරුයි කියලා කියන්නේ නිවනට මිසක් බාහිර පරිහරණයට කතාවට නෙමෙයි. ඒවයි සාරයක් තියෙනවා, ඒවයි ගුණයක් තියෙනවා, ඒවයි ක්‍රමයක් තියෙනවා. ඒක බාහිර දෙයක්. ඒක වෙන දෙයක්. මේකට අදාළ වෙන්නේ නැහැ. ඈ දැන් නිවන් දකින්න ශාලාවල් ඕනද? ඕන්නේ නැහැ. නිවන් දකින්න පුටුවක් ඕනද? ඕන්නේ නැහැ. නිවන් දකින්න ලයිට් ඕනද, AC ඕනද? ඒව මොකවත් ඕන්නේ නැහැ. මේ කවුරු හරි ඇහුවොත් එහෙම හාමුදුරනේ AC එකත් හරි ප්‍රයෝජනවත් වෙනවා නේද කියලා. ඒක මූල කතාව. ලයිට් එකකුත් ප්‍රයෝජනවත් වෙනවා නේද කියලා. ඒක බාහිර දෙයක් අධ්‍යාත්මයට සම්බන්ධ කිරීමට දරන උත්සාහයක්. ඒ වගේ දේවල් ඉතින් අනවශ්‍ය දේවල්. ඉතින් මමෙක් නැති වුණාට පස්සේ ඊළඟට අහනවා අම්මෙක්, තාත්තෙක්, ගුරුවරයෙක්, බුදු කෙනෙක් කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් මමෙක් නැති වුණාට පස්සේ කවුද ඉන්නේ? මමෙක් නැති වුණාට පස්සේ කවුද ඉන්නේ? නැහැයි කියන්නත් බෑ, ඉන්නවයි කියන්නත් බෑ. ඒ කියන්නේ මම මල කෙනෙක් කොහොමද කතා කරන්නේ? මමත්වේ මැරිලා. මල කෙනෙක් කොහොමද නැහැ කියන්නේ? දැන් ඔයා උට රිදෙනවද නැද්ද කියලා අහන්නද? මැරිච්ච කෙනෙකුගේ. ඈ? ඒ වගේ ප්‍රශ්නයක් නේ. මැරිච්ච කෙනෙක් ළඟ hina වුණත් එකයි ඇඬුවත් එකයි. ඒ වගේ කායික මරණය නෙවෙයි මෙතන මානසික අවිද්‍යාවේ මරණය සිදු කරනවා. අවිද්‍යාවේ මරණය අපි සිදු කරන්නේ ඇයි? විද්‍යාවේ උපත පහළ වෙන්නේ නැහැ අවිද්‍යාවේ මරණය සිදු වෙන තුරු. අවිද්‍යාවේ මරණයයි විද්‍යාවේ උපතයි එකවර සිද්ධ වෙනවා. අඳුර දුරු වීමයි ආලෝකයේ උදා වීමයි එකවර සිද්ධ වෙනවා වගේ. ආලෝකයේ උදා වෙන තරමට අඳුර පලා යනවා. මොකක්ද ආලෝකය? ධර්මාලෝකය. කුමක්ද ධර්මය? අසංකාරික, අවේදිත, නිරෝධ සහගත, අකාලික ධර්මය. අපි එල්ල කරන්නේ ඒකයි අපේ ලයිට් එක. ඔබට තියෙන ආලෝකය ඒකයි ධර්මාලෝකය. නිර්වාණාලෝකය ආවරණය කරගත්තේ නැති ඥානයකින් පිවිසෙනවා, බුද්ධියකින් පිවිසෙනවා. දැන් ඔබට තියෙන්නේ ඇත්ත වශයෙන් ඥානයයි කියලා කිව්වට ඔය තියෙන්නේ විමුක්ති ඥානයක්, නිදහස් ඥානයක් නෙමෙයිනේ. සංස්කාර පිරිමතකය. මතකයෙන් තමයි හැමදේ දිහාම බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මතකේ නැති තැන්වලදී හිර වෙනවා. ඔබ කවදාවත් දැකලා නැති පළතුරු ගෙඩියක් අපි මෙහෙම් පෙන්නොත් එහෙම පළතුරක් ඒ ඊට පස්සේ මොකද කියන්නේ? මොකක්ද දන්නේ නැහැ. මොන වගේ රසක්ද දන්නේ නැහැ. මොකක්ද ඕකේ නම? මොනවද මේවට කියන්නේ? දැන් අපිත් සමහර පළාත්වල ගිහිල්ලා අපි නොකාව පළතුරක් දැක්කොත් අපි එහෙම හිතනවා. අපි රහ දන්නෙත් නැහැ, නම දන්නෙත් නැහැ, විඳ ගන්න බැරුව කල්පනා කරනවා. කොයි එකද තරගන කාලා බලමුද කියලා හිතනවා. මතකයෙන් තමයි බලන්නේ, මතකයෙන් තමයි රස වින්දනය කරන්නේ. ඉතින් මේ මතකය හෙවත් මමත්වය හේතුලින් ඉවත් වෙන්න ඕන. ඉවත් වෙන්න තියෙන එකම මාර්ගය තමයි තව තවත් මතකයන් වලටම බැස නොගැනීම. බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේ ආර්ය ශ්‍රාවකයෝ වැඩ ඉන්නේ කොහේද? රහතුන් වැඩ ඉන්නේ කොහේද කියලා මොන වගේ ස්වභාවයකද කියලා හරි ප්‍රශ්නයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඊටාම සරල ක්‍රමවේදයක්කින් ඒක යැත්තන්ට පැහැදිලි කරලා දුන්නා. ඒක පැහැදිලි කරලා දෙන තමයි මේ පහන අරන් ආවේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සමයේ තිබුණේ මේ වගේ පොල් තෙල් පහන් වර්ගනේ. ඉතින් රාත්‍රියට වගේ දල්වන්නේ දහවල් කාලේ තඳුර මකා ගන්න මේ පොල් තෙල් පහනක් තමයි දල්වන්නේ. පොල් තෙල් වලට ලොකු ඉල්ලීමක් තිබුණා, භූමි තෙල් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මේ පොල් තෙල් පහන සරත් නැහැ, අහිතකර නැහැ. ඒ වගේ මේ වගේ පහනක් බුදුහාමුදුරු පෙන්නලා දැන් මේ පහන බලන්න කිව්වා. දැන් බලන්න මේ පහනේ දැල්ල දැල්වි තියෙනවා. ඉතින් බොඩා දෙනෙකුට හිතා ගන්න බැහැ රහතුන්ගේ ස්වභාවය, ආර්ය ශ්‍රාවකයන්ගේ ඥානමය ස්වභාවය, ඒගොල්ලෝ කුමන ආකාරයේ ග්‍රහණයක, වින්දනයක, දර්ශනයක, පැවැත්මක ඉන්නවද කියලා තේරුම් ගන්න බැරි කුතුහලය නිසා බුදුරජාණන් වහන්සේ මේ දැල්ල මෙහෙම බලන්න කියලා, වරු තේරුම් ගන්න කියලා ඉවරලා උන්වහන්සේ මෙහෙම අතින් නෙව්වා. අතින් නෙව්වට පස්සේ මේ දැල්ල ගියේ කොහාටද? අන්න එහි තමයි වැඩ ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ. දැන් පළවෙනි මාර්ගඥානය ලැබූ අවස්ථාවේ ඉඳලම වැඩ ඉන්නේ හේ තමයි. පැහැදිලිනේ? මේ දැල්ල කොහාටද ගියේ? අන්න එහෙ තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ ඥානය. මම වැඩ ඉන්නෙත් එහෙ තමයි. ඔයත් බොහෝ දෙනා ඒ සමීපයේ ඉන්නෝ, ඒ වගේ මෙතන වැඩ ඉන්න පිරිසේ ඉන්නෝ, එහෙ තමයි සියලු දෙනාම ඉන්නේ. එතන ඉඳලා දීප්තිමත් වීමක් වෙනවා. දීප්තිමත් වෙන්න කියලා ධර්මතාවය තුල දීප්තිමත් වෙන්න දෙයක් නැහැ. ඥානණය තුල තව එක පැහැදිලි කරගන්න විතරයි තියෙන්නේ. නමුත් දැන් ඕන කෙනෙකුට ඒක තේරුම් කරගන්න පහසු උපකාරක ධර්මයක් වුණා. හොඳට බලන්න එක විමසුම් බුද්ධිය. මේ දැල්ල කොහාටද ගියේ? එහෙ තමයි රහතුන් වැඩ ඉන්නේ, ආර්ය ශ්‍රාවකයෝ වැඩ ඉන්නේ, බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ, සියලු දෙනාම බුද්ධ පුත්‍රයෝයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මේ ඔක්කොම වැඩ ඉන්නේ. මේ දැල්ල ගියේ කොහාටද? අන්න එහෙ. දැන් හොයාගෙන ඉන්න බලන්න මේ දැල්ල ගියේ දිහා. දැල්ල පිහිටියේ කොහෙද? කොහෙද ගිහිල්ලා නැතර වුනේ? හොඳටම බලන්න. ඒක කොහෙවත් ගියේ නැහැ කියන මතයට එනවට වැඩිය හොඳයි ඒ ගැන ටිකක් පරේක්ෂණාත්මකව බලන එක. ඒ බලනකොට ඔබට දැනේවි. මොකද මේක ප්‍රත්‍යක්ෂ වෙන්න එපයි, සංකල්පයකින් සරලව හිතන්න එපා. කොයි දිසාවටද, කොයි ප්‍රදේශයකටද, කොයි ස්වභාවයකටද, කොයි ලක්ෂණයකින්, කුමන ආකාරයේ පැවැත්මකින් ඒ දැල්ල තිබෙනවද? දැන් පහන නෙව්වා, දැල්ල විශ්වයට ගියා. ඒ විශ්වයේ කොතරද ඒ දැල්ල තියෙන්නේ? මේ දැල්ල වෙන දැල්ලක් නෙමෙයි. මේ පහන් දැල්ල විශ්වයේ කොතනද රැඳුනේ? අන්නේ පහන්නක් නිවී ගියා වාගේ ස්වභාවය තමා තුළ ඇති වෙන්න ඕන. ඒ දැල්ල නැති වී ගියාක් මෙන් මමංකාරය දිය වෙන්න ඕන, දුරු වෙන්න ඕන. දැන් ඉතින් මුළු මහත් විශ්වයම සොයන්න වෙයි. දැන් මේ පහන් දැල්ල මොන ආකාරයේ පැවැත්මක් ගන්නවද? ඒ පැවැත්ම තමයි ලෝකෝත්තර පැවැත්ම. ඒ පැවැත්ම තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ පැවැත්ම. ඒ පැවැත්ම තමයි නිවනේ පැවැත්ම. ඒ පැවැත්ම තමයි දුකක් නැති පැවැත්ම. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන්නේ ඕක. සියලු සංස්කාරයන් කෙරෙහි ග්‍රහණය නොකිරීමේ නිරෝධ සංඥාව. දැන් අනිත්‍ය කියන දෙයට වැරදි නිර්වචනයක් දීපු නිසා තමයි මේ බෞද්ධයන්ට නිවන මඟ ඇරුනේ. අනිත්‍ය කියන්නේ නිත්‍ය කර නොගැනීම, නියම කරගෙන නොගැනීම, ග්‍රහණය නොකිරීම, එහෙමත් නැත්නම් දෘෂ්ටි කර නොගැනීම, මෙය මෙසේයයි කියා පැනවීමක් නොකිරීම තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. නන්දම බෞද්ධයෝ යම් පැනවීමක් කරලානේ තියෙන්නේ අනිත්‍යයි කියන්නේ මේකයි කියලා. එතකොට බෞද්ධයෝ අනිත්‍යයි කියලා නිත්‍ය සංකල්පයක් හදලා. ඒක තමයි බුද්ධ ආගමට වැරදිච්ච තැන. ඒතර නෙවැරදි කරගන්න ඕන. බුද්ධාම එවිට මෙන්න මේ පහන දැල්ල නිවි ගියාක් මෙන්. ඒ දැල්ල කොහෙද පිහිටන්නේ? අන්නේ පිහිටීමේ ස්වභාවයක් මෙන් අනිත්‍යතාවය Tamanට වැටහෙනවා. අනිත්‍යතාවයේ වැඩ ඉන්නෝ කිසිම ග්‍රහණයක් නැතුව වැඩ ඉන්නෝ. ග්‍රහණේ නොකර ඉන්න ඕන කියන පදනමක් තිබුණොත් එතන ග්‍රහණයක් ඒක. මම ග්‍රහණේ නොකර ඉන්න ඕන මොකෝ. මම අල්ලන්නේ නැතුව ඉන්න ඕන මොකෝ. ඒක ඉතින් අල්ල ගැනීමක් නේ. මානසික ස්වභාවයක් අල්ලගෙන ක්‍රියාවලිය. අනිත්‍යතාවය කියන්නේ සබ්බ සංඛාරේසු අනිච්චසං. සියලු සංස්කාර. කායික, වාචික, මානසික සියලු සංස්කාර. එතකොට මේක මෙසේ වේවයි කියලා හිතුවොත් එහෙම කෙලින්ම මනෝ සංකාරයකට වැටෙනවා. මනෝ සංකාරය තුල මනෝ ක්‍රියාවලිය ප්‍රතිපදාවන් දෘෂ්ටියන් සංකල්පයන් ගෙතෙනවා. ඒ නිසා මේ මුලාවට හසු වෙන්න එපා. ඒ නිසා මේ ඔක්කෝම අහගෙන ගිහිල්ලා ආයෝහේ නිකන් පාඩුවේ ඉන්න ඕනේ කියලා එහෙම පාඩුවේ ඉන්න හදන්නත් එපා. අර ශූන්‍ය විඳීමක් විඳගෙන ඉන්න එපා. එතකොට මගේ සිතවිලි වල මුකවත් නැති ශූන්‍ය වින්දනයක් විඳ විඳා ඒක තලුමරමරයි ඉන්නවා. එහෙම ඉන්න එපා. ඒ මම විසින් ඇති කරගන්නා වූ ශූන්‍යතාවය ඇති ඵලයක් නේ. ඇයි ඉතින් මා විසින් මේක ඇති කරන්නේ? මා විසින් මේක මෙහෙයවන්නේ. එතකොට ඒක මමංකාරයේ වැඩක්, මායාවේ වැඩක් මිසක් ඒක බුදු වෙදෙන්ගේ වැඩක් නෙමෙයි. ආර්ය ශාවකයන්ගේ වැඩක් නෙමෙයි. ඒ නිසා මාර වැඩ උගුල්ලුත් කරන්නේ. නේද? මාරයාගේ වැඩ හැමතිස්සෙම මාරයාගේ වැඩ කරන්නේ. මවංකාරයෙන් වැඩ කරනවා නම් එතන මාරයාගේ වැඩනේ. මාර වැඩක් කියන්නේ ඒක තමයි. නේද? බුදු කෙනෙක්ගේ වැඩ කටයුතු කරන්නේ මාරයාගේ වැඩ තමයි කරන්නේ. බෞද්ධයන් අතහැරීම අල්ලගත්තා. වැයත්තොත් අතහැරීම අල්ලගත්තොත් එහෙම මොකද වෙන්නේ? හර අල්ල ගැනීම අල්ලගත්තට වඩා හපා. තේරුණානේ? ශූන්‍යතාවය අල්ලගත්තොත් මොකද වෙන්නේ? අර ධනත්වයේ දේවල් අල්ලගත්තට වඩා හපන් ඒක අතාරින්න බෑ ඊළඟට. ඒ නිසා තමයි පින්වත් ආරිය උතුම් වහන්සේ නමක් වන අචංචා ස්වාමීන් වහන්සේ කිව්වේ අපි අතහැරීම යතහරින්න ඕන. අපි අතහැරීම අතහැරියොත් අය අල්ලගන්නෙත් නෑ. අල්ල ගැනීම තියෙනකන් අතහැරීම තියෙනවා, අතහැරීම තියෙනකන් අල්ලා ගැනීම තියෙනවා. අතහැරීම අතහැරියොත් මේ දහම මනසට සම්බන්ධ නෑ. මේක නුවණට සම්බන්ධ දෙයක්. නොනින් මේක පඤ්ඤාවන්තස්සයන් දම්ම ඔය ප්‍රඥාව කියලා කියන්නේ තමන්ගේ මේ මොහොතේ මානසික ස්වභාවය ඒ විදියට තමන්ට තේරුම් ගැනීමේ හැකියාව ප්‍රත්‍ය වෙනදී ඒ ආකාරයට දන්නවා. ඒක තමයි ප්‍රඥාව. අතන ධර්ම අවබෝධය වෙනකොට ස්වභාවිකවම ප්‍රඥා විමුක්ති වෙනවා. ප්‍රඥා විමුක්ති වෙනවා. නමුත් තමන්ට දැනෙන දේ තමන්ගේ මේ මේ මොහොතේ මානසික ස්වභාවය මේ මේ ආකාරය කියලා දැනෙන කෙනා තමයි ප්‍රත්‍ය වෙන දේ නිවැරදි විදිහට හඳුන ගන්න කෙනා. ඒ හඳුන ගන්න කෙනාට තමයි මේ වෙනස කරන්න පුළුවන්. නැත්තම් මේ මොහොතේ මම ඉන්න ස්වභාවය මේ මොහොතේ මම රැඳිලා ඉන්න දෘෂ්ටිය මොකක්ද කියලා හඳුන ගන්න නැත්තම් මං කොහොමද වැඩින්නේ? නිවුන වෙන්නේ නේ? අන්න මේ මොහොතේ ප්‍රශ්නේ හඳුන ගන්න ඕන. ඒකයි. ඒ විමසුම් බුද්ධයක් බාහිරව තිබුණාම මිනිස්සු බාහිරෙන් දිනු වෙනවා. අධ්‍යාත්මිකව තිබුණාම අධ්‍යාත්මිකව දිනු වෙනවා. මේ මොහොතේ ප්‍රශ්නේ, මේ මොහොතේ ආර්ථිකය, මේ මොහොතේ යන පිළිවෙල කොම ගැන සැලකිලිමත් වෙනෝනේ මේ ආර්ථික ඒ දිනු කරගන්න මිනිස්සෙක්. මොකද ඉස්සෙම බලනවා ඩොලර් එකේ වටිනාකම කොහොමද, පවුම කොහොමද ඉහළ පහළ යන්නේ, කොහොමද මේවා ඉල්ලුම අඩු වැඩි වෙන්නේ කියලා මහා දිව්‍යඥානයක් හදා ගන්නවා එයා. ඒ වගේ තමයි මනස පිළිබඳවත් පූර්ණ අවබෝධයක්, මේවයි ඉහළ පහළ යෑම, මේවා ස්වභාවය, දෘෂ්ටිගත වීම, බැඳී යාම, වෙනස් වීම, පෙරලිකාරකම් පිළිබඳව මනාව ප්‍රඥා ගෝචර කර ගන්නවා. යයි හඳුනා ගැනීම තුළ ධර්මයට අනුව වෙනස් කර ගන්නවා. දහක් සරසනවා වගේ වැඩි අතු ඔක්කොම බලබලා කපලා දානවා. ලෑල්ලක ඇද අරගන්නවා වගේ වඩුවෙකු ලෑල්ල ඇද බලබලා එවන් නිවැරදි විදියට ලස්සනට හැඩයකට එයාගේ හැඩයට හදනවා. මනසත් එහෙම හදන්න කියලා තමයි කියන්නේ. වරක් දෙකක් තුනක් බැරි වුණයි කියලා එහෙම ඉන්නේ නැහැ. වඩුවෙකු තමන් ඒ අවශ්‍ය කරන ඒ හැඩයට ඉලක්කයට ලබා ගැනීම සඳහා කොතෙක් හරි වෙහෙස වෙනවා යා. ඒ වගේ ඔබේ මනසත් ඒ නිර්වාණ භූමියට පත් වෙන තුරුම, ඒ ධර්මයේ හැඩය ගන්න තුරුම මෙහෙවන්න ඕන, මහන්සි වෙන්න ඕන. මම කිසිවෙක් නොවේ කියලා උදාහරණ වාක්‍ය කියන්න පුළුවන් දවස එනතුරුම මහන්සි වෙන්න ඕන. මං කිසිම ආගමකට, ජාතියකට, වර්ගයකට, ස්ත්‍රියකට, පුරුෂයෙකුට, වෙනාන් කෙනෙකුට අනුන්ගේ මල්ලෙන්, අනුන්ගේ මතවලින්, අනුන්ගේ සංකල්පවලින් දැකපු කාලය මං නිමා කළා. මම අද ඉඳලා දකින්නේ ස්වභාවික දැක්මයි. එය අත්වාදයක්, මං හදාගත්ත මතවාදයක් නෙමේ. මේක පරවාදයක් නෙමේ. දැන් බලන්න සාමාන්‍ය පොදුන් සත්‍යය බලන්නේ අත්වාදයෙන්, තමන්ගේ මතයෙන්. ඒ තමන්ගේ මතයෙන් හදාගන්නෙත් පරවාද සමූහයක් එකතු කරලා. එතකොට බලන්න ඔබට දැක්මක් නැහෙනේ. අනුන්ගේ ණයට ගත්ත කණ්ණාඩි වලින් ලෝකෙ දිහා බලන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේව ණයට ගත්ත ඇඳුම් වෙන්නේ කියලා කිව්වේ. ඒකයි ණයට ගත්ත ඇඳුම් තමයි ඔය ඇඳන් ඉන්නේ. සංකල්ප පිට ඇඳුම් නම් සල්ලි වලට ගන්නෙද? අධ්‍යාත්මික ඇඳුම් ටික ණයට අරන්. කියන්නේ ලෝකයා දුන්නා. ඕක තමයි අර අඤ්ඤමඤ්ඤ පත්‍ය, අධිපති පත්‍ය, ආරම්භන පත්‍ය කියලා කියන්නේ. ඒකයි අර එක්කෙනා මේ එක්කෙනා අධිපතින් ගුරුවරුන් එහෙමයි හොඳ පත්‍ය කරලා තිබුණා. එහෙම නැත්නම් අපිව ඇන්දුවා. ඇන්දුවා ආගමික වන්දනෝ, ජාතික වන්දනෝ, යාගම් කාර්යෝ කරන්නේ තන්දන එක තමයි මිනිස්සු. මම කොච්චර ඇඳිල්ලක්ද නැති දෙයියෙක් ඉන්නවයි කියලා කිව්වහම ඒක ඇඳ ගන්න ඕනේ. දැන් පොඩි කාලේ අපිට ගෝණි බිල්ලා කියලා බය කරාම ඉතින් කොච්චර බයද ගෝණි බිල්ලොන්ට අපිට. නේද? ඉස්සරහ ගෝණි බිල්ලෝ කියලා જાතියක් හිටියෙ මම දන්නේ ගෝණි වල දාලා අරන් ගියා කියලා කියනවා. ඒ වගේ මිනිස්සු සංකල්පමේ වශයෙන් බය කරන්න පුළුවන්. අන්දන්න පුළුවන්. අන්ධානුකරණය කියන්නේ මොකද තමයි? නොදැක අනුකරණය කරන. නොදැන පිළිගන්න. නොදැන අදහනෝ. කොච්චරද කියනවනේ ඊළඟට ඒගොල්ලෝ බය කරනවා. ඔයා මේ දේ ඇරෙන්න වෙන දෙයක් ඇහුවොත් එහෙම ඔයාට දිව්‍ය ලෝකේ යන්න බෑ. ඔයා මේ පොත ඇරෙන්න වෙන පොතක් කිව්වොත් එහෙම ඔයා දෙයියෝ බාර ගන්නෑ කියලා. කොහොමද? සීල් කළා රිවර්ට් කළා තියෙන මිනිස්සුන්ට ආයෙ එළියට එන්න බැරි වෙන්නේ. ඒ නිසා ආගම් කියන්නේ පැහැදිලි ත්‍රස්තවාදය. බුද්ධිමත් ත්‍රස්තවාදය. ඒක මං කියන එකක් නෙමෙයි. විශ්වයේ ස්වභාව ධර්මයේ කියන එක මම ඒව කියන්නේ. ඒක කිව්වොත් මට හතුරු බිහි වෙනවනේ. ඒ නිසා මම ඒව පිළිගන්නේ නැහැ, බාර ගන්නෙත් නැහැ. ලෝකයා කියන දෙයක් ඕක. ලෝකයේ විශ්ව ධර්ම කියන දෙයක්. කෙනෙකු දෘශ්‍ය මත සිරකරුව කිරීම, කයින් සිරකරුව බවට පත් කිරීමට වඩා බරපතල සාහසික ක්‍රියාවක්. වෙන්නවනම් සිර කූඩුවක ඒ නිදහස් කරන වැඩපිළිවෙල මිසක් මෙහි තවත් කූඩු හදා නැත. ඒ නිසා තමයි මෙහි ගුරුවරයෙක් නැහැ. මෙහි උගන්වන දෙයක් නැහැ. උගන්වන්න පාඩමක් නැහැ. මට උගන්වන්න වචන නැහැ. ධර්මතා නැහැ. කරුණුකාරණා නැහැ. එකයි සත්‍යය. කිසිම කරුණක් නැහැ අපිට උදව් කරන්න මේ පැහැදිලි කරන්න දෙන්න. බලන්න පින්නතුනේ මේ දැල්ල නිවි ගියාට පස්සේ පහන ඔය විදිහට තියෙනවා. ඉතින් පහන පැත්ත අපිට ගන්න බෑ. ඒකේ තියෙනවනේ තාම තීර තියෙනවා, පහනක් තියෙනවා, දීසියක් තියෙනවනේ. ඒ පැත්ත නෙමෙයි අපි ගන්නෙ දැල්ල. දැල්ල බලන්න අසංකාරික වෙලා තියෙන හැටි, දැල්ල බලන්න නිරෝධ සහගත වෙලා තියෙන හැටි, දැල්ල බලන්න අකාලික වෙලා අනන්ත වෙලා නාම රූප නිරෝධ වෙලා සලායතන නිරෝධ වෙලා ස්පර්ශ නිරෝධ වෙලා කොයිම විදියකින්වත් කිසිම ආකාරයකට නොවනස් වන ධර්මයක් බවට පත් වෙලා සංස්කාර ලෝකයක් නෙමෙයිනේ දැන් දැල්ල. දැන් මුලින් සංස්කාර ලෝකයක් හැටියට මේ පහන තුල තියෙනකන් තිබුණා නේද? මොන මොන සංස්කාරයටද බැඳිලා තිබ්බේ? අර තිරේටයි තෙල් වලටයි බැඳිලා තිබුණා. ඔබගේ තෘෂ්ණාවට තණ්හාවටත් ওই විදියට එහෙම බැඳිලා තියෙන්නේ. තෙල් ලබා දෙන ඔබගේ තණ්හාව. තණ්හාව කියලා කියන්නේ මේ වස්තු සම්පත් වලට, රස්සන දේවල් වලට කැමැත්ත පමණක් නෙමෙයි, අකමැත්තත් ඔබේ තණ්හාව. ලස්සන දේට කැමැත්ත පමණක් නෙමෙයි, අවලස්සන දේ පිළිකුල් කිරීමත් ඔබේ තණ්හාව. එනිසා ඒ තණ්හාවෙන් මේ තිරෙන් ලබා දුන්නා. මමත්වය දැල්ුණා. ඒ නිවි ගියාට පස්සෙ ඒ දැල්ල ආයි කවදාවත් කැඳව ගන්න බෑ. ඒ දැල්ල ආයි කැඳව ගන්න බෑ කවදා. ඒ දැල්ල ආයි විශ්වය එකතු කරන්න බෑ කාටවත්. ඔහු ලබන විශාල මානසික සැනසෙල්ල. ඊළඟට ඉතින් මේ සත්‍ය අවබෝධ කරගත්තත් අර අතටපත් නිවන් පසකටලා සසරට බසිනවා කියනා වගේ උත්තාන කර්මයක් තියන්න පුළුවන්. මොනනම් මට මේ මෙන්න මේ தത്വයට යන්න ඕනේ කියලා. එහෙම තිබ්බොත් එයාට යන්න පුළුවන්. නැත්තම් මෙතනින්ම මේ තියෙන ස්වභාවයට අනුගතව එයාට ඒ මානසික ස්වභාවයෙන් නිවෙන්න පුළුවන්. ඒකයි තියෙන ස්වභාවය. ඒක තියෙන තමයි தත්වය. මොකද දැල්වෙන්න සංස්කාරයක් තිබුණොත් තමයි දැල්වෙන්නේ, නැත්තම් දැල්වෙන්න උවමනාවක් නැත්තම් දැල්වෙන්නේ නැහැ. දැන් අවිද්‍යාත්මක ඕනකන් ටිකක් ඔබ ළඟ ඔය කොච්චර කිව්වත් තියෙනවනේ, කොච්චර නිවන් දකින්න ඕනේ කිව්වත් මේ වෙනකොටත් මොකක් හරි අවිද්‍යාත්මක ඕනකමක් තියෙනවා. එහෙම නැත්තම් මම නිවන් දකින්න ඕන කියන ඕනකම තියෙනවා. මම නිවන් දකින්නේ නැහැනේ කවදාවත්. මම නැතිවීම මිසක් නිවන් දැකීම කියලා කියන්නේ මා විසින් ලබන දෙයක් නොවේ. එතකොට මා විසින් යමක් ලබා ගන්නට නෙමෙයි අපි හැම විටම උත්සාහ කළ යුත්තේ, මා නැති කර ගන්න. මා නැති කර ගන්න. බලන්න මේ ධර්මයත් එක ටික වෙලාවක් නිහඬව සංසුන්ව සිටින්න. මමත්වයේ තියෙන තාක්කල් නිහඬ වීමත් සිදු කරන්නේ මම. මම නිහඬව වෙනවා, මම නිහඬව ඉන්නවා. මමත්වයෙන් තොර නිහඬියාව කියන එක අත්විදියොත් අත්විඳොත් ඔබ කතා කරද්දිත් නිහඬයි. රූප බලද්දිත් නිහඬයි, ගමන් කරද්දිත් නිහඬයි, කියවද්දිත් නිහඬයි, සිතද්දිත් නිහඬයි. මමත්වයෙන් යුක්තව සිටින තාක්කල් නිහඬව සිටියත් නිහඬ නෑ. නිහඬව සිටියත් නිහඬ නෑ. ඒව නේද? ඒක තමයි මමත්වයේ තියෙන තාක්කල් නිහඬව සිටියත් නිහඬ නෑ. මමත්වයේ දුරු කළොත් කතා කළත් නිහඬයි. දැන් මේ නිහඬ කතාවක් නේ කරන්නේ. මොන හරි ශබ්දයක් ඇහෙනවද මේ? ඔබට නොඇසෙන ටික තමයි ඇත්ත වශයෙන්ම සත්‍ය. ඇසෙන ටික සංස්කාර. මේ වචන අතර තියෙන නොඇසෙන ටික. ඒ අර මමත්වයේ නිහඬියාවට උපකාරක වන නොඇසෙන ටික. ඒ ටිකේ තමයි සද්ධර්මයේ තියෙන්නේ. ඒ වචන ටික සියල්ල ගලපල බැලුවාම මේ නොඇසෙන ටික තවන්න දැනෙනවා. ඒ දැනීම තමයි ලෝකෝත්තර කුසලයේ කියලා කියන්නේ. ඇසෙන සංස්කාරය ඊට පස්සේ තමයි ඉතින් එක එක ප්‍රස්ස වලට එක එක දෘෂ්ටි වලට දාගන්නේ ඇසෙන වචන වලින්. මේ සම්මුති ලෝකයට ඕනනේ. සම්මුති ලෝකයට ඕන ආගමක් ඕන, ජාතියක් ඕන, පුජ්‍යලෙක් ඕන, මමෙක් ඕන, අම්මෙක් ඕන, තාත්තෙක් ඕන, ඉරක් ඕන, හඳක් ඕන. එහෙම කතාවක් ඇති නැති කතාවක් නෙමෙයි මේ. ක්‍රියාවක් තුල නිහඬියාවක් නැත. ක්‍රියාවක් නම් පැවැත්වීමක් නම් ඒ හැම තැනකම ඇත්තේ හඬක්මයි. හඬ කියලා කියන්නේ මොකන්ද? වේගයනේ, වින්දනය, දැනීම, ග්‍රහණය, උපාදානය තමයි හඬ. පුජ්‍යලත්වය තමයි හඬ. හැම තිස්සෙම විලාපයක් තියෙනවා, පුජ්‍යල විලාපයක් තියෙනවා හැම කෙනෙක්ගේම හදවත ඇතුලේ. මමත්වේ විලාපේති. නොයි ඒව තමයි ඊළඟට වචනවලට පරිවර්තනය වෙලා එළියට එන්නේ. පුජ්‍යල විලාපේ හැඩ ගැහෙනවා. ඉතින් මර විලාපත් හැඩ ගැහෙනවා. මහා කොක්හඬවල් බවටත් පරිවර්තනය වෙනවා. hina vevi enna vilapayekut eno ai hada welapena vilapayekut eno e mamatvi vilapaya dōṅkāraya etana mamek neha kiyala neme api kiyanne obala obala langa mamek innawa mama næti karaganna kiyana misak metana mamek neha kiyana kathawak neme kiyanne මමෙක් ඉන්නවා මම නැති කරගන්න. ඉතින් මමෙක් නැත්තම් මෙච්චර බන කියන්න ඕනේ මමෙක් නැහැ කියලා නිකන් ඉන්න පුළුවන්. මෙච්චරයි කෑව බිව්වා මලාට පස්සේ මොකක්වත් නැහැ. ඉතින් මමෙක් නැත්තම් අපිට මෙච්චර මහන්සි වෙන්න උවමනාව නැහැ. මමෙක් ඉන්නවා ඔබව මුලා කරන මමෙක් ඔබ තුල ඉන්නවා. ඒ මමත්වේ නැති කරගන්න මේ කියන්නේ. මමත්වේ නැති කරන්න ලෙහෙසි පහසු මාර්ගයක් නෙමෙයි. ඊටාම ගැඹුරු සූක්ෂම ධර්මයක් තියෙන්නේ. ඒ තමයි මේ කියාපාන්නේ. ඒ තමයි කියාපාන්නේ. විශේෂ ක්‍රියාමාර්ගය මමත්වයේ දුරු කිරීම සඳහා හැම මොහොතකම ගන්න ඕන විශේෂ ක්‍රියාමාර්ගය. එම ක්‍රියාමාර්ගයේ මමත්වයට නොයැටෙන මාවතෙන් ගමන් කරන්න ආරම්භ කරන්න හැම විටම සැලකිලිමත් වෙන්න ඕන. මමත්වයට හිතකර ධර්මතා සහ මමත්වයට අහිතකර ධර්මතා හඳුනගෙන විස නසන්න නම් විසට අහිතකර කාරකයක් විස බීජනාශකයක් අපි එකතු කරනවා. එංගස විස බීජයක් තියෙනවා නම් අපවිත්‍රතාවයක් තියෙනවා. ඒට ප්‍රතිවිරුද්ධ කාරකයක් එකතු කළාම තමයි ඒක නැති වෙන්නේ. ඒ වගේ මමත්වයට ප්‍රතිවිරුද්ධ කාරකයක් එකතු කරන්න ඕන. මොකද්ද මමත්වයට ප්‍රතිවිරුද්ධ කාරකය? අකාලිකත්වය, නිරෝධය, විරාගිකත්වය, චේතෝ විමුක්තිය, නිරෝධය. මේ ඔක්කොම කතා කරන්නේ මේ ප්‍රතිවිරෝධ කාරක මමත්වයට. ඉතින් මමත්වයට දුන්නොත් හපල කන්න පුළුවන් දෙයක් එයා ඒකෙන් පෝෂණය වෙනවා. කොච්චර දුන්නත් ඉතින් අර හලරයකට ගොයන් දානවා වගේ තමයි. හලරයකට ගොයන් දානවා දැකලා තියෙනවද? මෙන් දැම්මම ਸਰබලස්කාරකට එහා පැත්තේ වී හැටියට මතු වෙලා පිට වෙන. කොච්චර දැම්මත් ගිල ගන්නවා ඒක. ගිල ගන්නොත් පිට කරනවා. කෑම කනවත් ආහාරත් එහෙම තමයි. නේ. ඉතින් මමත්වයට රස විඳින්න පුළුවන් ආකල්පම කොච්චර දුන්නත් එයා කවදාවත් ඒවයින් පිරෙන්නේ නැහැ. ඒක සිදුරුණු කලයක්, සිදුරුණු භාජනයක්. ඒ නිසා මමත්වය සනසවන්න, මමත්වය පිනවන්න යන්න එපා. ඒ තුලින් තෘප්තියක් ලබන්න පුළුවන්, පූර්ණත්වයක් ලබන්න පුළුවන් මට කියලා හිතන්න බෑ. මට කවදාවත් සැනසෙන්න බෑ. මම කවදාවත් සැනසෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝ ළඟ ඉන්න මම නෙමෙයි. හොඳේ හැමෝගෙම ළඟ ඉන්න මම කවදාවත් සැනසෙන්නේ නැහැ. එසම මම සනසවන්න, මම මේ නලවන්න උත්සාහ කරන්න එපා. මම නැති කරගන්න උත්සාහ කරන්න. මොකද ඔබට පිහිට පිණිස පවතින්නේ මම සැනසීම නෙමේ, මම නැති කිරීම. ඈ ඉතින් කෙනෙක්ව සනසනවට වැඩිය හොඳයි ඒ කෙනා ළඟ තියෙන මමත්වය නැති කරලා දුන්නොත් එයා සදාකාලිකවම සැනසෙල්ලෙන් ජීවත් වෙනවා. තමන්ගේ ජීවිතේ අතට ගන්න එදා ඉඳලා, එදා ඊට පස්සේ තමයි බෝසත්වරයෙක් කියන වචනේ කියන්න පුළුවන්. ඔය සමහර අය විවිධ තත්ත්වයන් වලට පත් වෙලා හිටියත් අපි බෝසත්වරු ඒ නිසා අපි මාර්ගඵල ලබන්නේ නැහැ කියලා ඒ බොරුවා. ඒ දහම නොදන්න කමට, අත් නොදැක්ක කමට, ඒ වුණාට එහෙම කියන්න එපා. එයා රාජකීය පඬිතනේ. එකම ගාලෙත් ඉතින් ලොකු හරක් ඉන්නවා තමයි. එහෙත් ඉතින් හරක් අතර ලොකු හරකෙක් මිසක් ඒක වටිනකමක් නැහැ. ඒ නිසා මෝඩිය අතර නිකන් පඬිතයි කියන සම්මාන අරගත්තට වැඩක් නැහැ. දැන් වැද්දෝ අතරත් වැඩි නායකයෝ ඉන්නේ. ඉතින් එයාත් වැද්ද තමයි. එයාත් වැද්ද තමයි. ඒ නිසා මේ තියෙන පඬිතකම් වලට නම් ගරු කරන්න පුළුවන් කමක් නැහැ. කවුද පඬිත කියලා දෙන්නේ? කාටද දෙන්න පුළුවන්? කවුද පඬිතේ පඬිතකම දෙන්නේ? පඬිතකම දෙන්නේ පඬිතේක් නවනකට. කොහොමද පඬිතිය වෙන්නේ? ඒක ලෝක සම්මතයක්, සමාජ සම්මතයක්. පඬිතෙක් වෙනවයි කියන්නේ අධ්‍යාත්මිකව ඥානමේ ධර්මයේ. මේක කවුරුත් දෙන දෙයක් නෙමෙයි, මේක තමයි ලබා ගන්න දෙයක්. ඒ නිසා බෝසත්වරයෙක් වෙන්න අනිවාර්යයෙන්ම සද්ධර්මයේ දකින්නම ඕන. නැත්තම් මිත්‍යා දෘෂ්ටිකේ. ඒ කියන්නේ රැවටෙන ඕනම වෙලාවක මුදලට, එහෙම නැත්නම් නමුනාමයකට ඕන දෙයකට ආගම පාවා දෙන්න පුළුවන්. ධර්මේ පාවා දෙන්න පුළුවන්. දැන් අපි කිසිම ආකාරයකින් මේ සද්ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් පාවා දෙන්නේ දීමක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද දන්නවද? පාවා දෙන්න මොකක්වත් නැහැ. ඒක තමයි හේතුව. හේ? පාවා දෙන්න මොකක්වත්ම නැහැ. ඒ නිසා ඉතින් පාවා දෙන්න විදියක් නැහැ. ඒකයි නැමේ. අනිත් අයට දේවල් තියෙනවා, එක එක දේවල්. දැන් මොනෝ පැත්තකටවත් අපිට හැරෙන්න බෑ. මොකද හේතුව? හැරෙන කෙනා නෑ. මොනෝ ආගමික පද්ධතියකවත් මේ මෙතන කණුවක් නෑ. අර ගොම්බඳින කණුව නෑ. මමත්වේනේ පුජ්‍යලයා ළඟ තියෙන ගොම්බඳින කණුව මමත්වය. ඒ මමත්වේ තමයි ওই ආගම් කාර්යෝ ටික ඇවිල්ලා ත්‍රස්තවාදී. ඕගොල්ලෝ කියන්නේ මේ අහිංසක ත්‍රස්තවාදී. සමහර අය අහිංසකත් නැහැ, හිත හිතාම කරන්නේ ප්‍රෝඩාව. සමහර ආගම් වල සමහර ආගම් ඉතින් අහිංසක ත්‍රස්තවාදී කියලා කියන්නේ මන් දන්නේ සමහර අය කියන ඒවා. නැත්නම් මං කිව්වොත් ඒ මාරු රසේ නේ. ඒ නිසා මේ එහිම ඇවිල්ලා බඳින එක එක දෘෂ්ටි සංකල්ප නේ. එහෙම දෘෂ්ටි සංකල්ප බඳිනවා. බැඳම ඉතින් ඒවට අහු වෙනෝ, ඉතින් මේ වෙනෝ, කෑ ගහනෝ, උඩ පනිනෝ, ආවේශ වෙනෝ, ආරූඪ වෙනෝ, තත්වාරෝපණීනේ. තත්වාරෝපණේ තොයිල් කියලා කියන්නේ තත්වාරෝපණේ. සංගීතය කියන්නේ ඒත් ආරූඪ කිරීම. බලන්නකෝ, එක පිට්ටනියක් හරක් මඩුවක් වගේ නේ. දඬ බඩ ගාලා නටන පටන් ගත්තාම සංගීත ප්‍රසංගවල දූවිල්ල විතරයි පේන්නේ. මොකද මේ මේ මේ මනුස්සයව ඕනම වෙලාවක ආරූඪ කරන්න පුළුවන් කෙනෙක්. අර බෙරේ ගහනකොට දඩිබිඩි ගාලා ඉස්සරහන් තිබුණේ බෙර, අර ආතුරය නටන පටන් ගන්නවා. දැන් ඔක්කොම ආතුරයෝ නේද? එන් කට්ටඩියෝ ටිකක් එනවා සංගීත කණ්ඩායම. ඇවිල්ලා ඒ කට්ටඩියෝ ටික වැඩේ පටන් ගත්තාම නටන ආතුරයෝ ටික ඔක්කොම. තේරුණා නේද? ඒකයි තියෙන ස්වභාවය. කියන නටන්න එපයි කියන එක නන්නේ මේ ඇඟේ ව්‍යායාමයට. එහෙම නටන්න මේක එහෙම තහංචියක් දාන එක නෙමෙයි. ගීත අහන්න එපා, ටීවීකම් බලන්න එපා. එහෙම තහංචි වලින් මේක කරන්න බෑ. එහෙම කිසිම තහංචියක් නෑ. කිසිම ආහාර ගන්න එපා, අරව ගන්න එපා, මේව ගන්න එපා. කිසිම තහංචියක් නෑ. එහෙම තාංචි දැම්මොත් මේක මහා වරදක් වෙනවනේ, ඒක මහා සාපරාදී ක්‍රියාවක් වෙනවනේ. කින්තේ ජටාහි කින්තේ අජිනසාටිය අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසී. බාහිර පරිපජ්ජසී කිසි විටක බුදුහාමුදුරු වෙනස් කරන්න උත්සාහ කරේ නැහැ. බාහිර පෙනුම කොහොමත් එකයි. ඒ දා තිබුණු පැවිදි ස්වරූපයේ සමහර අය ගත්තා, සමහර අය පැවිදි ස්වරූපයෙන් තොරව ඉතින් සිටියා මේ ජීවිතේදීම. අභ්‍යන්තරිකව ග්‍රහණව තියෙන මේ අවිද්‍යාව සහගත ස්වභාවය තමයි දුරු කරන්නේ. එහෙම නැතුව මේ බාහිර පරිපජ්ජසී කිසිම වෙනස් කිරීමක් අවශ්‍ය නැහැ. ඒවර තිබෙනා වූ ආසත්ත භාවය සහ ඒවා තුළ නොරැඳීම, ඇලීම ගැටීම කියන මේ දෙපැත්තෙම තියෙන ආසත්ත භාවය දුරු කරලා. ඇලීම මමනක් නෙමේ, ගැටීම ප්‍රතික්ෂේප කිරීමත් ඒහා සමානම වරදක්. ඇලෙන තරමටම තමයි ප්‍රතික්ෂේපයේ තියෙන, ප්‍රතික්ෂේපයේ තියෙන තරමටම තමයි ඇලෙන්නේ. ඒ තරමට, ඒ වේගයට තරමට තමයි තමන්ගේ මමත්වයේ තියෙන්නේ. කෙනෙක්ගේ මමත්වයේ කොච්චරද කියලා බලාගන්න පුළුවන් ඒ කෙනා කොච්චර වේගෙන් ඇලෙනවද, කොච්චර වේගෙන් ගැටෙනවද කියලා. බොහෝම ප්‍රබල විදියට ඇලෙන කෙනෙක් බොහෝම ප්‍රබල විදියට ගැටෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේසම් වෙන්න ඕන. බොහෝම ප්‍රබල විදියට ගැටෙන මිනිස්සෝ බොහෝ ප්‍රබල විදියට ඇලෙනවා. එහෙම ස්වභාවයකුත් තියෙනවා. ඒ තමයි චිත්තාවේශය, චිත්තාවේගය. ඕනෝට වඩා සංවේදී භාවල් තිබීම තමන්ටත් ලෝකයටත් අහිතකරයි. ප්‍රඥාවන්තයෝ තුළ සංවේදීතාවය අල්පයි. මොකද සිතේ ගලාගෙන යන දේ ගඟට බැහැලා බලන්නේ ගං ඉවුරේ ඉඳන් බලන්නේ. ඇඟට බැහැලා බැලුවොත් තමයි ගඟේ යන දේවල් තමන්ගේ ඇඟේ තැවරෙන්නේ. කුණු ගහගෙන ගියොත් කුණු තැවරෙනවා. ආර්ය ශාවකේ කුටත් ඒ සිතේ ගලාගෙන යෑම, ගසාගෙන යෑම තියෙනවා. නමුත් එයා ගඟට වැටිලා නැහැ. ලිඳට වැටිලා නැහැ. එයා ගොඩේ ඉඳන් බලාගෙන ඉන්නා වගේ යාට ප්‍රශ්නයක් නැහැ. යාට පාරේ යන වාහන වගේ ඔක්කොම. දැන් බලාගෙන ඉන්න බොහොම ඉහළ මහලකට වෙලා පාර නගරූපං කියලා කිව්වේ ඒකයි. නගරයක් හා සමානයි සිත කිව්වේ ඒකයි. ඒ මේ අත මෙහෙම රතු පාට, පොළ පාට, කළු පාට ওই වාහන යනවා. අවිද කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නතර කරලා අහන්නෙත් නැහැ කොහෙද යන්නේ, මොකටද යන්නේ. එක එක මිනිස්සු එක එක දිහාවල් වල යනවා. ඉතින් සිතත් නගරයක් වගේ. හැබැයි අපි මමත්වයේ යම් කිසි දෙයකට බැසගත්තොත්, එහෙම අල්ලගත්තොත් එහෙම අන්න කොහෙද යන්නේ, මොකටද යන්නේ. අපේ වාහනේ මැද ගියොත් අන්න ප්‍රශ්නේ. ඒ නිසා රූපය නෙමේ ප්‍රශ්නේ ආකල්පය, දෘෂ්ටිය. ශබ්දය නෙමේ ප්‍රශ්නේ ආකල්පය, දෘෂ්ටිය. ගන්ධය නෙමේ ප්‍රශ්නේ ආකල්පය, දෘෂ්ටිය. රසය නෙමේ ප්‍රශ්නේ ආකල්පය, දෘෂ්ටිය. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද කරපොත්ත කනවා? ගෝරුසු කරන වෙනසු ඉන්නවා නේ. නා කියනකොටත් වමලට එන්න පුළුවන් මෙතන ඉන්න කඩේට. පණුව කන, පණුව පුදුම මිලක් තියෙන පණුවන්ට. දැන් නම් ලෝකෙ මං හිතන්නේ ඕක කරන සතෙක් නෑ, හැම තතාවම කනවා. ඒ මිනිස්සු කොහොමද ඒක කන්නේ? ආකල්ප හදාගත්තට පස්සේ කෑවා. අපි එහෙම ආකල්පයක් පුරුදු කරපු නැති නිසා අපිට එහෙම පිළිකුලක් දැනෙනවා. දැන් මේ කතා කරන්නේ එහෙනම් මේ ආර්ය ධර්මයේ දැක්කහම මේ පිළිකුලක් නැතුව ගින් ඕන එකක් කන්න පුළුවන්ද කියන මට්ටමක් අහන්න එපා. ඒ ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. ඒ කායිකව අපි පුරුදු වෙච්ච රතු ගැකුලේ සුදු බත් කන්න, හරි මෙහි එක එක ඒ පුරුදු තියෙන ඒවා ගමේ ආහාර, ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒ යාගේ ගති පුරුදු පැවැත්මේ ස්වභාවය, එයාගේ දිව හැර ගැහිච්ච විදිය, එයාගේ ශරීරය හැඩ ගැහිච්ච විදිය, හම හැඩ ගැහිච්ච විදිය, දැන් සමහර සත්තු ඉන්නෝ ඒගොල්ලෝ සීතලටම හැදෙන්න ස්වභාව ධර්මයේ තුල වැඩිච්ච සත්තු. ඒ නිසා අපි සත්තු උද්‍යානයට ගෙනාවත් ඒගොල්ලන්ට වෙනෝම සීතල පරිසරයක් හදනවා. අර පෙන්ගුවින්ලට මොනවද වගේ සත්තු වර්ගයක් ඉන්නෝ අර මේ මුහුදු වලස්සුද මන් දන්නා ඒ සත්තුන්ට ඉන්න වෙනෝම AC කාමර හදනවා. 18ට AC එක දාලා තියෙන නිතර මේ සතා නැත්තම් ඉන්න බෑ යාට. ඉතින් ඒව වෙනස් වෙන්නේ නැහැ. ඒව භෞතික අවශ්‍යතා හැටියට තියෙනවා. මේ දෘෂ්ටියනේ වැදගත් වෙන්නේ, කලමනාකරණය වෙන්නේ. තොර බාහිර කැමැත්ත අකමැත්ත වල් ටිකක් තියෙනවා. ඒක වෙනස් කරන්න යන්න ඕනේ. ඒවා කරදරයක් නෑනේ. ඒක ගැටලුවක් නේ. අර ඒකනේ අර ඒක රහතන් වහන්සේ කෙනෙක් අර ඔව් පිළින්ද වච්ච මහරහතන් වහන්සේ නේද? වසලයා කියලා කතා කරන්න නෑ නේ. උන්වහන්සේද? උන්වහන්සේ වගේ. ඒක රහතන් වහන්සේ නමක් එහෙම කියනවා. මොකද්ද කියන්නේ? අසලයේ කියලා කතා කරනවා. ඇයි එහෙම කතා කරන්නේ? පුරුද්ද. ඒ පුරුද්ද කියලා කියන්නේ එයා අර බ්‍රාහ්මණ සමාජයේ ඉහළ තලයක හිටපු කෙනෙක් දසිදස්ව හිමිට කතා කරපු විදිහට එයා පුරුදු වෙලා. එහෙම තමයි වෙන්නේ. ඒ නිසා බාහිර පුරුදු ටික නෙමෙයි වෙනස් වෙන්න ඕන. අධ්‍යාත්මික දර්ශනය, ඥානය, ඒ කියන්නේ ඒක ආකල්පයක් නෙමෙයි. ඒක අවබෝධ වෙනතුරු, ප්‍රත්‍යක්ෂ වෙනතුරු මේ ගැඹිර ධර්මයේ පරීක්ෂණය කළ යුතුයි. ඒ පරීක්ෂණය කළ කිරීමෙන් තමයි ඔබට මේ ධර්මයේ ස්වභාවිකව පහනක් නිවී ගියාක් මෙන්. ඒ කියන්නේ දැල්ල ඒ නිවී ගියාක් මෙන්. විශ්වයට එකතු වුණාක් මෙන්. තමන්ගේ තියෙන මමංකාරය දිය වෙලා ගියොත්, වාෂ්ප වෙලා ගියොත් අන්න එදාට ඔබට සැනසෙල්ලක් ලැබෙනවා. ඒ වාෂ්ප වීමට උවමනා කරන ධර්මය තමයි අපි මේ දේශනා කරේ. ඒවා ශ්‍රවණය කරද්දී මේ හඬ තුල, ඒ වගේම වචන තුල තියෙන ඒ වාචී සංස්කාරක නැති ස්වභාවයක්, ඒ ස්වභාවය තුලින් ඔබගේ මමත්වයේ වාෂ්ප කරන්න, එහෙම නැත්නම් අතුරුදහන් කරන්න තරම් බලයක් තියෙනවා. එම කරගතා ඉන්නෝ. එම තමයි වෙන්නේ. ඔබට මේක සංඥාවකින් අඳුන ගන්න, රූපකින් අඳුන ගන්න හැකියාවක් නැහැ. මේ ක්‍රමානුකූල මේ විශිෂ්ට විශේෂය තුළ ඔබ හැසිරෙන විට ඔබටම අතරමං වුණු නොහැටෙන අපූර්වත්වය යම් මොහොතකදී පෙනේවි. එතෙක් ඔබ ශ්‍රවණය කරන්න, ගවේෂණය කරන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.